සිරිපාපියුමේ පිවිතුරු බලයෙන් රන්මැලි සෑයේ අසීමිත අනුහසින් මහපෝ සෙවනේ නිමල සිසිලසින් දළදා මෙතුරේ හේවිසිනාදින් මංගල සෑයේ මුනිකුණ බලයෙන් නිවී සැනසෙන ජීවිත තව තවත් සුපින්වත් කරවමින් කෙලෙස් නසන වීතරාගී අමා නිවන ගැන කියවෙන අතියුතුම් සදහම් පද නුවනතියන් වෙත සමීප කරවන රූපවාහිනී කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය. දම් සිහ නද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර තුනුරුවනට සමදාති සරණ සරණ යමි සාදු සාදු පින්වත්නි අද අපි ඉගෙන ගන්නේ අපගේ ශාස්ත්‍ර වූ ඒ භාග්‍යවත් තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය ගැන වදාළ දෙසුමක්. මේ දේශනාවේ නම අරිය පරේසන සූත්‍රය. මේ සූත්‍ර දේශනාවට පාසරාසී සූත්‍රය කියලත් කියනවා. නමුත් මේ සූත්‍ර දේශනාව ගොඩක් ප්‍රසිද්ධ වුණේ ආර්ය පරේසන සූත්‍රයකින් නමයි. එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාම. බුදුරජාණන් වහන්සේ එදා උදේ පිණ්ඩපාතේ වැඩියා. භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න ඒ වෙලාවේ වැඩියා. වැඩලා කියනවා, අනේ ආයුෂ්මත් ආනන්දයන් වහන්ස, අපි සෑහෙන කාලෙකින් භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්මයක් ඇහුවේ නැහැ. අනේ අපිට භාග්‍යතුන් වහන්සේ සම්මුඛයේදී, ඒ කියන්නේ උන්වහන්සේ ඉදිරියේ ධර්මයක් අහන්න ලැබුණොත් හරි හොඳයි කියලා. එතකොට ආනන්දයන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාට කියනවා, එහෙමනම් අද හවසට රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයට ඔබ වහන්සේලා වඩින්න. කොහෙටද වඩින්න කිව්වේ? රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයට වඩින්ට. එතනෙදී භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා ධර්මය අහන්න අවස්ථාවක් ලැබීවි කියලා කිව්වා. ඉතින් භික්ෂුන් වහන්සේලා බොහොම සතුටු. ඉතින් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩලා ආනන්ද හාමුදුරන්ට වදාලා ආනන්දේ අද අපි දවල් කාලේ ගත කරන්න පූර්වාරාමයට යන් කිව්වා. ඒතර සවැත් නූර නැගෙනහිර පැති තමයි පූර්වාරාමයේ තිබෙ. හරි නිදහස් නේ. උදේවරු විටි ජේතවනාරාමයේ ගමට පින්නපාතේ වැඩියා. දැන් දවල් වරුවේ පූර්වාරාමය. ඊට පස්සේ පූර්වාරාම උන්වහන්සේ භාවනාවෙන් විවේකයෙන් වැඩ ඉඳලා ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දය ඇඟපත සෝද ගන්න මේ පූර්වාරාමයේ පැත්තේ නැගෙනහිර දොරටුව නැගෙනහිර පැත්තේ තියෙන මේ පොකුණට යන් කියලා. ගිහලා දැන් නැගෙනහිර පැත්තේ පොකුණට වැඩලා උන්වහන්සේ ඇඟපත සෝදා ගන්න. සෝදා ගත්තාම උන් ආනන්ද හැමදුරන්ට අවස්ථාවක් ආවා. භාග්‍යතුන් වහන්සේට කියනවා අයම් පන්ති රම්මකස්ස බ්‍රාහ්මණ සාස්සම අවිදූරේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයේ ඉච්චට දුර නෑ. රමණීයෝ බන්ති රම්මකස්ස බ්‍රාහ්මණ සාස්සම ස්වාමීනි රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමය රමණීයයි. පාසාදිකෝ පැහැදීම ඇති කරවනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුකම්පාවෙන් රමණීය මේ රම්මක බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයට වඩිනසේක. හරි පුදුමයි මේ කතා බහ. අපි වගේ නම් මොකද්ද කියන්නේ? අපි වගේ නම් කියන්නේ ස්වාමීනි මම අද භික්ෂුන් වහන්සේලා හම්බෙලා අපිට කිව්වා භාග්‍යතුන් වහන්සේ එක්ක කතා බහ කරගත්තේ නැහැ. සෑහෙන කාලෙකින් ධර්ම කතාවක් කළේ නැහැ. අනේ ස්වාමීනි මං ඉතින් ඒ ස්වාමීන් වහන්සේලට කිව්වා රම්මක ආශ්‍රමයේ බ්‍රාහ්මණයාගේ ආශ්‍රමයට වඩින්න කියලා. දැන් ඒගොල්ලෝ බලාගෙන ඇති උපහාසි වඩින්නකම් අපි එහෙම නෙවෙයිද කියන්නේ. දැන් මේ කවුද මේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ කවුද? අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ඇත්තම අපිට තේරෙන්නේ ඒ යුගයේ විවහාරේවා. ඊට වඩා අපේ විවාහය හරි සංකීර්ණයි. ඒක තවදුරටත් අපිට පසක් වෙනවා මේ ඉස්සරහට මේ ඉගෙන ගන්නෙදී. ඉතින් දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ අර කතාව මොකද කියනවද? නෑ ආනන්ද ස්වාමීන් වහන්සේ මොකද්ද මේ ප්‍රකාශ කළේ? ස්වාමීනි රමණ එච්චර දුර නෑ, ළඟ තියෙන්නේ මේ ආශ්‍රමය, හරි ලස්සනයි. අනුකම්පාව උපදවාගෙන භාග්‍යතුන් වහන්සේ එහි වඩිනාසීක්වා. දැන් භික්ෂුන් වහන්සේලා වේලාසනින් වැඩලා ඒ ආශ්‍රමයේ දැන් දුර වහලා උන්වහන්සේලා ඒ ඇතුලේ යම්කිසි ධර්මයක් කතා කර කර ඉන්නවා. දැන් ආනන්ද හාමුදුරු පිටිපස්සෙන් බුදුරජාණන් විසින්සලා එතනට වඩිනවා. වඩිද්දි දුර වහලා දැන් කාලේ නම් ඔන්න අපි කිව්ව අපිට ආරාධනා කළා අසවල්තැනට වඩින්න. දැන් එතකොට පිරිස වැඩ ඔක්කොම නවත්තලා මග බලාගෙන ඉන්නවා. වඩින්නකට කියන අනන වඩින වඩින පාවට දාන්න වෙනවද නැද්ද? ඊරසි දෙපැත්තට කටි ඔක්කොම පෙළ ගැහෙනවා. ඊට පස්සේ එහෙට මෙහෙට ඔක්කොම කතා බහ නවත්තන. එතකොට තමයි කට්ටි ඇවිල්ලා වාඩි වෙන්නේ. එතකොට අර කුඩේ ගෙන්න කියලා. ඉතින් මේ වගේ අර අද ස්වභාවයේ ගොඩාක් සංකීර්ණයි. අභ්‍යන්තරින් දියුණු ලෝකේ ඒ සංකීර්ණකම නැහැ. එතකොට භාග්‍යවතුන් වහන්සේ වඩිද්දි දුර විවෘත නැහැ. දුර වහලා. එතකොට ආනන්ද හැමදුරන් හිතට ආවද අයියෝ මම කිව්වනේ මේ ලස්සනේ මේ වඩිනවා කියලා. නෑ එහෙම එකක් නෑ. හරි පුදුමයි නේ. භාග්‍යතුන් වහන්සේ කියන පොඩ්ඩක් අපි ඉමු කතාවක් යනවා ඉවිරෙනකන් ඉමු කියනවා. හරි ආශ්චර්යයි නේ මේ ධර්ම ගෞරවය. අපිට තේරෙන්නේ මේ හැබෑ ධර්ම ගෞරවය. පොඩ්ඩක් අපි ඉමු මේ කතාව ඉවර වෙනකන්. ඉතින් කතාව ඉවරුණාට පස්සේ කතාව අවසාන වෙනවා කියලා තේරුණාම භාග්‍යතුන් වහන්සේ එළියේ වැඩ ඉන්න දොර ළඟ හිටගෙන ආනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඒ දොර ලොක් එක අර දොර පේනට භාග්‍යතුන් වහන්සේ මෙම සද්ද කළා. සද්ද කළා උගුරු පෑදුවා මේ ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට තමයි භික්ෂුන් වහන්සේලා ඇවිදින් දොර ඇරියේ. හරි පුදුමයි නේ. ද වර්තමානයේ ලෝකේ නැහැ. වර්තමානයේ සමාජයේ නැහැ. ඊට වඩා මේ සමාජයේ තුල තියෙන තද්ද බල මාන්නයක් එක්ක තියෙන විශාල පටලවිල්ලක්. එතකොට විවරින්සුකෝ තේ බික්කු භගවතු ද්වාරම් භාග්‍යතුන් වහන්සේට දොරට විවෘත කළා. හැබැයි හැමතැනම භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් යම්කිසි ආසනයක් පනවල තියෙනවා. ඉතින් ඒ පනවන ලද ආසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියා. ඊට පස්සේ අහනවා මහණෙනි, මං එන්න පෙර ආතුව මොකක් ගැනද ඔබ කතා කර කර හිටියේ? කොයි කතාවද මේ වෙලාවේ අඩාල වුණේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, අපි මේ කතා බස් කර කර හිටියේ භාග්‍යවතුන් වහන්සේ ගැන. දැන් බලන්න භාග්‍යවතුන් වහන්සේ ගැන සංඝ පිරිස කතා කර කර හිටියේ. අර ඒ දුවිලි මොන හරි ඇතිනේ දොරවහල. ආනන්ද ස්වාමීන් වහන්සේ වේලාසෙන් ඇවිල්ලා දැන දුන්නෙත් නෑ ඔන්න භාග්‍යවතුන් වහන්සේ දැන් වඩිනවා කියලා. ආනන්ද ස්වාමීන් වහන්සේ පාඩුවේ වැඩියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ ගැන අපි කතා කර කර හිටියේ. ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ වැඩි සාදු භික්කවේ බොහොම හොඳයි මානෙනි, ශ්‍රද්ධාවෙන් ගිහි ජීවිතය අතහැරලා පැවිදි වූ ඔබ මේ කරපු කතාව බොහොම හොඳයි. ඔය වගේ තමයි ඉන්න ඕනේ. සන්නිපතිතානංගෝ භික්කවේ ද්වයන්කරණීය, මහණෙනි ශ්‍රද්ධාවෙන් ගිහි ගිය අතහැරලා පැවිදි වෙච්ච ඔබ එකතු වුණාම දෙකක් කළ යුතුයි. ධම්මීවා කතා, ධර්මයේ කතා කරන්න ඕනේ. අරියවා තුන්නී භව, එහෙම නැත්නම් ආර්ය නිශ්ශබ්දතාවෙන් ඉන්න ඕනේ. දැන් බලන්න ඒක තමයි ශාස්ත්‍රුත්වය, ඒක තමයි මාර්ගෝපදේශනය, මඟ පෙන්වීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, සෙවීම් දෙකක් තියෙනවා. සෙවීම් කීයක්ද? ආර්ය වූ සෙවීමයි අනාර්ය වූ සෙවීමයි. මහණෙනි, අනාර්ය වූ සෙවීම, අනාර්ය පරිශනේ කුමක්ද? මහණෙනි, කෙනෙක් තමාත් උපදින ස්වභාවයෙන් ඉඳගෙන උපදින ස්වභාවයෙන් යුතු දෙයක්ම සොයනවා. තමාත් ජරාවට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන ස්වභාවයෙන් යුතු දෙයක්ම සොයනවා. තමාත් රෝග පීඩාවලට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන රෝග පීඩාවලට පත්වෙන ස්වභාවයෙන් යුතු දෙයක්ම සොයනවා. තමාත් මරණයට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන මරණයට පත්වෙන දේවල්ම හොයනවා. තමන් ශෝක වෙන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක වෙන ස්වභාවයෙන් යුතු දේවල්ම සොයනවා. තමන් කිලුටු වෙන ස්වභාවයෙන් ඉඳගෙන කිලුටු වෙන ස්වභාවයෙන් යුතු දේවල්ම හොයනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරනවා. මානෙනි, ඉපදින ස්වභාවයෙන් ඉඳගෙන හොයන ඉපදින ස්වභාවයෙන් යුතු දේ මොකද්ද? මානෙනි, යා හොයනවා දරුවෝ, එයා හොයනවා බිරිඳ, එයා හොයනවා දැසි දැස්සන්, එයා හොයනවා එළුබැටළුවා, එයා හොයනවා ඌරකුකුළු, එයා හොයනවා යාන වාහන, එයා හොයනවා රන්රිදී මුතුමැණික් මිලමුද, එයා හොයනවා කෙලිස් ඇති වෙන දේවල්. ඊට පස්සේ ඒ ලැබෙනකොට යාට ඒවා එයා ඉවෙන් ගැට ගැහෙනවා. එයා ඒකෙන් මුසපත් වෙනවා. එයා ඒකේ මුසපත් වුණාම ඉපදින සුභාංගිතු කෙනෙක් ඉපදින සුභාංගිතු දීම හෙව්ව වෙනවා. තේරෙනවනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ බුදුරජාණන් වහන්සේගේ කල්පනා රටාව අපි ඒක තේරුම් ගන්න ඕනේ. කාගේ කල්පනා රටාවද? බුදු කෙනෙකුගේ කල්පනා රටාව. ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ජරාවට පත් වෙන කෙනෙක් වශයෙන් ඉඳගෙන ජරාවට පත් වෙන දේ හැටියට මොනවද හොයන්නේ? ජරා ස්වභාවික තුදී එයා හොයන්නේ අඹ දරුවන්. එයා හොයන්නේ දැසි දස්සන්. එළුව මේ බැටළු ඌරුක කුළු. ඊළඟට හොයන්නේ ඇත්තස් ගවයන් වාහන. ඊළඟට හොයන්නේ සම්ප්‍රති මුතුමැණික් මිල මුදා. ඊළඟට මේවා නිසා යා කිලුතු වෙනවා. එතකොට මේ සියල්ල දිර දිරා යනවා. ඒ කියපු සියලු දේවල් ජරාවට පත් වෙන දේවල්. එයත් ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන එයා හොයන්නත් ඒවාමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳගෙන ලෙඩ වෙන ස්වභාවිත දේවල් හොයනවා. ඒ එයා හොයනවා අඹ දරුව. ඊළඟට හොයනවා දැසි දස්සෝ. එළුව බැටළුව ඌරක කුළු ඇත්තු අස්වයෝ. ඊළඟට යාන වාහන. එයා හොයනවා මිල මුදල්. මේ සියල්ලෙම යා මේ ලෝකේ රෝගී වෙන දේවල් හොය හොය යනවා. ඒකෙම යා බැස ගන්නවා. එතකොට ඒ රෝගී, එතකොට තමාත් රෝගයට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන රෝගීට පත්වන දෙයක්ම යා සොයන. තම මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන ස්වභාවිත දේවල් තමයි හොයන්නේ. මොනවද? අඹු දරුවන්, දැසි දස්සන්, එළු බැටළුවන්, ඌරු කුකුලන්, ඇත්තස් ගව ආදීන්. මේවා තමයි හොයන්නේ. කියන්නේ මේ ඔක්කොම මරණයට පත් වෙන දේවල් හොයනවා. මැරෙනේට පත් වෙන කෙනෙක් වශයෙන් ඉඳගෙන, මරණයට පත් වෙන කෙනෙක් වශයෙන් ඉඳගෙන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි ශෝකය, ශෝකයට පත්වන, ශෝකයට පත්වෙන ස්වභාවයෙන් ඉඳගෙන ශෝකයට පත්වෙන දේවල්ම එයා හොයනවා. මොනවද? අඹ දරුවන් හොයනවා, දැසි දස්සන් හොයනවා, එළු බැටළුවන් හොයනවා, ඌරු කුකුළු හොයනවා, ඔව් ඇත්තස් ගව මහිසයන් හොයනවා. ඊළඟට මේ වගේ ඊළඟට රාන්ත්‍රි දීමුතු මැනික් වෙන මේ ඔක්කොම ශෝකේ ලබා දෙන දේවල්. දැන් මේ කියන කතාව ඇත්තද බොරුවක්ද? බොරුව ඇත්ත. එතකොට ඒ ශෝකය ලබා දෙන ශෝකය පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ශෝකය ඇති කරන දේවල්ම සොයන. ඊළඟට කිලුට වෙන ස්වභාවයෙන් ඉඳගෙන කිලුට වෙන දේවල් හොයනවා. මොනවද කිලුට වෙන දේවල්? අඹ දරුව, දැසි දස්සු, එළු තිරළු, ඔව් ඌරක කුළු, ඇත්තස් ගව මහිසාදී, ඔව් මේ ඊළඟට මිල මුදල්. ඒ සියල්ලෙම පුද්ගලයා කිලුට වෙනවා. කිලුට වෙන ස්වභාවයෙන් ඉඳගෙන කිලුට වෙන ස්වභාවනිත දෙයක්ම සේනවා. මේක තමයි කියනවා මහණෙනි අනාර්ය සෙවීම. එතකොට අද ආර්ය ස්වභාවය, ආර්ය දේ සෙවීම, ආර්ය පරිශ්‍රණය ඒ කාලේ ලෝකෙ තිබුණේ ඊටාම කීප දිනක් අතරේ. සමස්ත ලෝකේ තියෙන්නේ අනාර්ය පරිශ්‍රණය. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, මහණෙනි, ආර්ය පරිශ්‍රණය කුමක්ද? ඇතම් කෙනෙක් ඉන්නවා තමන් ඉපදින ස්වභාවයෙන් ඉන්නවා කියලා එයාට තේරෙනවා. තමන් ඉපදින ස්වභාවයෙන් හිතුව දෙයක්ම හොයනකොට ඒකෙන් තමන්ට අයහපතක් වෙනවා කියලත් තේරෙනවා. ඊට පස්සේ එයා නූපදින ස්වභාවයෙන් හිතුව දෙයක් හොයනවා. උපදින ස්වභාවයෙන් යුක්ත එක්කෙනා උපදින ස්වභාවයෙන් යුක්ත දේවල් සෙවීම නිසාම එයා විඳින පීඩාව දැනගෙන එයා උපදින්නේ නැති ස්වභාවයෙන් යුතු දෙයක්, අනුත්තර වූ දෙයක්, මේකේ නිදහස් වූ දෙයක්, විමුක්තිය එයා හොයන්න පටන් ගන්නවා. තමන් ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉන්නවා. ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුතු දේවල් තමන් සොයලා ඒ තුලින්ම තමන් අමාරු වෙටෙනවා කියලා තමන්ට තේරුම් ගියාම ජරාවට පත් වෙන්නේ නැති දෙයක් හොයන්න පටන් ගන්නවා. ජරාවෙන් නිදහස් වෙන දෙයක් සොයන්න පටන් ගන්නවා. තමන් රෝගයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන රෝගයට පත් වෙන ස්වභාවයෙන් යුත් දේවල් හොයමින් හිටපු කෙනෙක් ඒ නිසා විඳින පීඩාව එයාට තේරෙනවා. තේරිලා මොකද වෙන්නේ? රෝගයට පත් නොවන දෙයක් ලෝකෙ තිබේද කියලා එයා හොයන්න පටන් ගන්නවා. තමන් මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන මරණයට පත් වෙන ස්වභාවයෙන් තු දේවල් වලට ආස කරගෙන ඉන්නවා. නමුත් ඒ නිසා තමන් ඇති වෙන තමන්ට විඳින්න සිද්ධ වෙන පීඩාව තේරුම් ගියපු එක්කෙනා මේ මැරෙන්නේ නැති ස්වභාවයෙන් යුක්ත දෙයක් ලෝකේ තියෙනවාද කියලා හොයන්න පටන් ගන්නවා. ඒ වගේම තමන් ශෝක කරන ස්වභාවයෙන් ඉඳගෙන ශෝක කරන ස්වභාවයෙන් යුතු දේවල් සෝෂේටපු එක්කෙනෙක් ඒ නිසාම මේ ශෝකේ තමයි තමන්ට ලැබෙන දායාදය කියලා දැනගෙන මේ ශෝක රහිත වූ දෙයක් ලෝකේ නැද්ද? ශෝක වෙන්නේ නැති දෙයක්, ශෝකයට පත් නොවන දෙයක් ලෝකේ නැද්ද කියලා එයා ඒක හොයන්න පටන් ගන්නවා. ඊළඟට තමන් කිලිටු වෙන ස්වභාවයෙන් ඉඳලා මේ තමන්ව කිලිටු වෙන්නේ තවදුරටත් මෙවැනි දේවල්ම සෙවීමෙන් නේද කියලා, කිලිටු නොවන දෙයක් ලෝකෙ තියෙනවද කියලා හොයන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, මම ඉස්සර ඔය වගේ කෙනෙක්. මං ඉස්සර මේ බෝධිසත්ත්ව කෙනෙක් හැටියට සිටිද්දි බුදුරජාණන් වහන්සේ වදාළනවා, බෝධිසත්ව කෙනෙක් හැටියට සිටිද්දී ඉපදින ස්වභාවයෙන් යුතු ඉඳිද්දී මං ඉපදින ස්වභාවයෙන් යුතු දේවල්ම හෙව්වා. ජරාවට පත්වන ස්වභාවයෙන් සිටිද්දී ජරාවට පත්වන ස්වභාවයෙන් යුතු දේවල් හෙව්වා. ලෙඩවෙන ස්වභාවයෙන් ඉඳිද්දී ලෙඩවෙන ස්වභාවයෙන් යුතු දේවල් හෙව්වා. මැරෙන ස්වභාවයෙන් ඉඳිද්දී මැරෙන ස්වභාවයෙන් යුතු දේවල් ලැබුවා. ශෝක වෙන ස්වභාවයෙන් ඉඳිද්දී ශෝක වෙන ස්වභාවයෙන් යුතු දේවල් හැව්වා. කිලුටු වෙන ස්වභාවයෙන් ඉඳිද්දී කිලුටුන ස්වභාවයෙන් යුතු දේවල් හැව්වා. දැන් බලන්න කොච්චර බුද්ධියක් මොළයක් තියෙන්න ඕනේද මේ මමත් මේ ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි, ජරාවට පත් වෙන ස්වභාවයෙන් යුක්තයි, ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි, මැරෙන ස්වභාවයෙන් යුක්තයි, ශෝක වෙන ස්වභාවයෙන් යුක්තයි, කිලිටුන ස්වභාවයෙන් යුක්තයි. මං හොයන දේවලුත් ඒ වගේම දේවල් නේද කියලා හිතෙන්න. දැන් සාමාන්‍යයෙන් ඒ වගේ එකක් අපිට ආංක වශයෙන්වත් යාන්තමින්වත් එහෙම හිතාගන්න ශක්තියක් නැහැ. ඒක තමයි අර මහා බෝසතාණන් වහන්සේලාගේ ප්‍රඥාව. උන්වහන්සේලා ඒ විමසන ස්වභාවය උන්වහන්සේලාගේ ජීවිතය තුළ මුල් බැසගෙන තියෙනවා. ඒ උන්වහන්සේලා ඒ අපිට හිතෙන්නේ මේ අපි සොයාගෙන ගිහිල්ලා අපිට දරුවෝ ලැබුණාම, බිරිඳ ලැබුණාම, දැසිදස්සු ලැබුණාම, අපිට සත්තු සීපාව ලැබුණම අපිට හිතෙන්නේ මොකද්ද? අපි මහා පිනක් පළ දුන්නා. අපේ මොකද්ද ආසනාවක් කඩා වැටුණා. එහෙමනේ අපි බලන්නේ. ඊළඟට අපි අසුරු කරන අයත් කියන්නේ කොහොමද? ඔයා හරි පින්වන්තයි. බලන්න ඔයාගේ සීනාව. බලන්න ඔයාගේ දූ දරු කැල. බලන්න ඔයාගේ හතා සතා සීපාව. බලන්න ඔයාගේ ධනෙ. මොකද හේතුව මේ ඒවැයි ඇත්ත ස්වභාවය විග්‍රහ කරගන්න අපිට තීරින්නේ. ඇත්ත ස්වභාවය හඳුනා ගන්න තීරින්නේ. නමුත් බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව නිකන් අඳුරු ලෝකයට විදින එළියක් වගේ. බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාව ඒ එළියෙන් අර අඳුරු ලෝකයේ ස්වභාවය පේනවා. එතකොට ඒ ලෝකය ආතාරිනවා. ඒකයි තස්ස මයම් භික්කවේ ඒතද හෝසි. එතකොට මහණෙනි මම මෙහෙම හිතුවා, මමත් මේ ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳෙද්දී ඇයි මං ජරාවට පත් වෙන දෙයක්ම හොයන්නේ? මම ලෙඩ වෙන ස්වභාවයෙන් ඉඳෙද්දී ඇයි මං ලෙඩ වෙන දෙයක්ම හොයන්නේ? මම මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන ඇයි මං මැරෙන දෙයක් හොයන්නේ? මං ශෝක වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඇයි මම ශෝක වෙන ස්වභාවයෙන් යුතු දේවල් හොයන්නේ? මං කිලිටු වෙන ස්වභාවයෙන් ඉඳගෙන ඇයි මං කිලිටු වෙන ස්වභාවයෙන් යුතු දෙයක් හොයන්නේ කියලා තමන්ගේම හිත තමන්ගෙන් අහන්න ගත්තා. දැන් ඔන්න බලන්න ගිහි ජීවිතය අත්හරින්න හේතු වෙච්ච කාරණා. කොච්චර කල්පනා කරන්න ඇද්දනේ? ඇයි මම මේක හොයන්නේ? ඇයි මම මේකට පැටලි පැටලි ඉන්නේ? ඇයි මම මේ වල්ලන් ඉන්නේ කියන එක කී වතාවක් නම් උන්වහන්සේගේ හෘද සාක්ෂිය උන්වහන්සේගෙන් විමසන්නේ නැද්ද? ඊට පස්සේ උන්වහන්සේට හිතුණා, මම ඉපදෙන ස්වභාවයෙන් යුතු කෙනෙක් හැටියට ඉඳගෙන ඉපදින ස්වභාවයෙන් යුතු දේවල් වල මේ ආදීනව දැකලා මං සිවිය යුත්තේ නූපදින දෙයක් නේද? දැන් බලන්න ඔලුවට ආපු කාරණේ. එතකොට මේ මෙහෙම කල්පනා කර කර ඉන්න කෙනෙකුට සතර පෙරිනිමිති පෙවුනහම කොහොම උනන්දුවක් ඇති වෙනව ඇද්ද? මම ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත් වෙන දෙයක් හොයලා අමාරු වෙටෙන්න ඕනේ නෑ. මම ජරාවට පත් නොවන දෙයක් නේද හොයන්න ඕනේ? මම මරණයට පත් වෙන ස්වභාවයෙන් ඉන්න මම මරණයට පත් වෙන දෙයක්ම හොය හොය අමාරු වෙටෙන්නේ නැතුව මරණයට පත් නොවන දෙයක් නේද මම හොයන්න ඕනේ? ශෝක වෙන ස්වභාවයෙන් යුතුව ඉඳගෙන ශෝක වෙන ස්වභාවයක් හොය හොයා දුක් විඳින්න නැතුව ශෝක නොවන දෙයක් නේද මං හොයන්න ඕන? කිලිටු වෙන ස්වභාවයෙන් ඉඳගෙන කිලිටු වෙන ස්වභාවයෙන් යුතු දේවල්ම හොය හොය ඉඳලා විඳවන්නේ නැතුව කිලිටු නොවන දෙයක් නේද මං හොයන්න ඕනේ? නිදහස් වීමක් නේද මේවෙන් මං හොයන්න ඕනේ කියලා මේක තමයි උන්වහන්සේගේ හිතේ දිගින් දිගට වැඩ කරලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා, මහණෙනි මම හොඳම තරුණ වයසේ, හොඳට කොණ්ඩේ කළු වයසේ, භද්‍ර යෞවන වයසේ, ප්‍රථම වයසේ. මම මේ කාරණා කතා කරද්දී මව්පිය කැමති වුණේ නැහැ. එහෙනම් උන්වහන්සේ මේවා හිතේ තියාගෙනම ඉඳලා නැහැ. ගෙදර මේවා මාලිගාවේ මේවා කතා කරලා තියෙනවා. මාතා පිතුන්නම් අස්සමුකානම් රුදන්තානම්. එතකොට අම්මා තාත්තා හඬා වැළපිලා සුද්ධෝදන රජුගේ ප්‍රජාපති හඬලා වැළපිලා ගෙදරදී. ඒකනේ උන්වහන්සේ රැ කිසි කෙනෙකුට නොකිය පිටත් උනේ. ඇයි? ඒක කියලා යන්න පුළුවන් ගමනක් නෙමෙයි. කියන මම ඒ අනාවැළපෙද්දී මං තරුණ වයසේ මේ ඔක්කොම දාලා ගියා. ගිහින් මම කෙස්රවුල් බාලා කාසායේ වස්ත්‍ර දරාගෙන ගෘහ බන්ධනයේ අත්හැරලා අනගාරික පැවිදි බවට පත් වුණා. ඊට පස්සේ මං බුදුරජාණන් වහන්සේ වදාලා මේ කුසල් කුමක්ද කියලා හොය හොයා ඉපදීම නැති, ජරාව නැති, රෝග නැති, මරණේ නැති, ශෝක නැති, කිලුටු වීම නැති ජීවිතය සොයාගෙන මං ගියා. හරි පුදුමයි නේ රාජකුමාරයෙක්. ඒ වගේ පරිවර්තනයක් දැන් මේ අපිට දැන් ලෝකේ පේන තෙක් මානික එහෙම චරිත නෑ. එහෙම චරිත නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මං එහෙම ගිහින් ආලාර කාලාම හිටපු තැනටත් මං ගියා. ගිහින් ආලාර කාලාමට කිව්වා ආයුෂ්මත් කාලාමයේදී මං කැමති මේ මෙහි උගන්නන ධර්ම විනය තුල හැසිරෙන්න. කියන එතකොට මහණෙනි ආලාර කාලාමයන් මට මෙහෙම කිව්වා ආයුෂ්මතුන් වහන්සේ මෙහි වාසය කරත්වා යම් බුද්ධිමත් පුරුෂෙක් නොබෝ කලකින් මේ උගන්නන දේ සාක්ෂාත් කරගෙන වාසය කරයි දී ඒක බුද්ධිමත් කෙනෙකුට කරන්න පුළුවනි. ඊට පස්සේ කියනවා මහණෙනි මම බොහොම සුළු කලකින් ඒ ඔක්කොම දේවල් ඉගෙන ගත්තා. මහණෙනි මට මේ තොල් සොලවල වචනේ කියපු පමණින්ම මතක හිටියා කියලා. ඒ නිසා මංගේ ඔක්කොම ඒගොල්ලන්ගේ ඒ කියන ආලාර කාලාම උගන්නන හැම දෙයක්ම දැනගත්තා. දැනගෙන මම මෙහෙම හිතුවා කියනවා. මේ ආලාර කාලාම මේ ධර්මයේ උගන්වන්නේ හුදෙක් සද්ධා මාත්‍රෙන් නොවේ. මේ උගන්වන්නේ මෙයා අත්දැකීමක් ලබලයි. මේ නිසා මං ගිහින් මේ ගැන විස්තරය අහන්න ඕනේ කියලා අහනවා. ආශ්මත් කාලාමේනි මේ ධර්මය ඔබ මේ කියන්නේ කොපමණ දුරකට අත්දකලාද? දැන් මේක අහනවා කාගෙන්ද අහන්නේ? ආලාර කාලාම. එතකොට කියන මහරිනේ එතකොට මට ආලාර කාලාම ආකින්චඤ්ඤායතනේ දක්වාම කිව්වා. එතකොට ආලාර කාලාම කොච්චර දුරට ගිහිල්ලාද? ආකින්චඤ්ඤායතන සමාපත්තිය දක්වා ගිහිල්ලා ආකින්චඤ්ඤායතන දක්වා කිව්වා. එතකොට මහරිනේ මට මෙන්න මෙහෙම හිතුණා. ශ්‍රද්ධාව තියෙන ආලාර කාලාමට විතරක් නෙවෙයි. මටත් තියෙනවා. වීරිය තියෙන ආලාර කාලාමට විතරක් නෙවෙයි. මටත් තියෙනවා. සිහිය තියෙන ආලාර කාලාමට විතරක් නෙවෙයි. මටත් තියෙනවා. සමාධිය තියෙන ආලාර කාලාමට විතරක් නෙවෙයි. මටත් තියෙනවා. ප්‍රඥාව තියෙන ආලාර කාලාමට විතරක් නෙවෙයි. මටත් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා තියෙන ආලාර කාලාමට විතරක්. දැන් බලන්න මේ කාලේ යමක් සාක්ෂාත් කරන්න උවමනා කරන මූලික අංග පහක් හැටියට සම්මත වෙලා තිබුණා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා මේ පතාංජලීගේ යෝග ශාස්ත්‍රයේ තෝක තියෙනවා. ඕක කිස්තු පූර්ව පළවෙනි දෙවනි සීවස් වල වගේ ලියවෙච්ච පොතක් ඒක යෝග ශාස්ත්‍රයේ. ඒකෙත් මේ පහ විස්තර වෙනවා. එතකොට බලන්න මේක එතකොට සාමාන්‍ය ලෝකේ ප්‍රචලිත වූ දෙයක්. එතකොට අපේ බෝසතාණන් වහන්සේ එහෙම කල්පනා කරලා හිතන මමත් මේ අත්දකින්ද විරිය කරන්න ඕනේ. මොකක් අත්දකින්දද? ආකින්චඤ්ඤායතන සමාපත්‍ය. බොහොම සුළු කලකින් ලබා ගත්තා. ලබාගෙන ගිහින් ආලාර කාලාමකින් අහනවා ආයුෂ්මත් කාලාමේනි මෙච්චරද මේකේ තියෙන්නේ මමත් ඒ අත්දැකීම ලැබුවා ආලාර කාලාමට හරි පුදුමයි ඒ මෙච්චර සුළු කාලෙකින් එහෙනම් ඒ කාලෙත් සමාධියක් වඩන්න අමාරුයි එහෙනම් ආලාර කාලාම පුදුම වෙන්න ඕනේ නැහැ නේද යා හිතන්නේ ආ ඕක මොකද අනිත් ඇක්ට් කරේ කියලා එහෙම වුණාද ආලාර කාලාම කියනවා මේක හරි පුදුම දෙයක් කියනවා මෙච්චර ඉක්මනට මෙච්චර දක්ෂ විදියට ආලාර කාලාම කියන මම යමක් ඒ කියන්නේ ආලාර කාලාම කොච්චර මහන්සි ගන්න නැද්ද මං යමක් මේ தත්ත්වයට ගන්න කොච්චර මහන්සි ගත්තද ආවෝධ කළාද ඔබ ඒක ඉතා සැනින් අරගත්තා මං යමක් තේරුම් ගත්තද ඔබ ඒක තේරුම් ගත්තා ඒනේ ඔබ යමක් තේරුම් ගත්තද මම ඒක තේරුම් ගත්තා ඒ නිසා අපි දෙන්නම සමාන ආසනවල ඉඳගෙන අපි මේ පිරිසට උගන්වමු කියලා කිව්වා. ඊට පස්සේ වුණාංශීකට කැමති වුණා. කැමති වෙලා ටික දවසක් ඔක එවෙනවන්නේ එහෙමනේ. ටික දවසක් යන්නේ පැය තේරෙන්නේ. දැන් වුණාංශීත් ඉඳලා හා කියලා දැන් ඉන්නකට දැන් බුද්ධිය තියෙන කෙනාගේ බුද්ධිය ලොක් වෙන්නේ නැහැ. ඒක ලොක් කරන්න යතුරක් නැහැනේ. යම් ආකාරයකට හිතනවාද හිතන ස්වභාවයේ නෝණෙන් විමසන ස්වභාවයේ තියෙන එකේනා නෝණෙන් විමසනවාමයි. තුන්වාසේ කල්පනා කරන්න ගත්ත හරි දැන් මෙතන යුගන්නවා මට. දැන් මම ආකාසාරං ඡායතනෙ දක්වා ආකින්චං ඡායතනෙ දක්වා මම දැන් දිනු කළා. දැන් උන්වහන්සේට ඔන්න නෝණ උපදිනවා. උන්වහන්සේ කල්පනා කරනවා දැන් මට මේ සමානව සලකනවා. මට දැන් ආචාර තනතුරක් දීලා දැන් මං උගන්නනවා. නමුත් මේක හේතු වෙන්නේ නැහැ මං හොයන දෙයට. ඒ සිටවිල්ල තමයි ඉස්සරහට අරන් ගියේ. මේ දැන් ගොඩාක් සාමාන්‍ය ලෝකෙ වෙන්නේ ලැබෙන තැන නවතිනවා. ලැබෙන තැන හිතනවා මේක තමයි මං හොයපු දෙය කියලා. එතන නවතිනවා. ඒ මුණගැහෙන දෙයට බැඳිනවා. බැඳිලා එතන ලොක් වෙනවා. එතන හිර වෙනවා. එතකොට බලන්න බෝසත්ණන් වහන්සේගේ ප්‍රඥා මහිමේ උන්වහන්සේ හිතනවා මේක නම් මට මේක අතාරින්න උපකාරී වෙන්නේ නැහැ. මේක නොවැල්මට උපකාරී වෙන්නේ නැහැ. මේ මොකද උන්වහන්සේ ගොළු හිතේ වැඩ කරන්නේ මොකද්ද? මං සොයන දේ කුමක් විය යුතුද? නූපදින දෙයක් විය යුතුයි. නොදිරන දෙයක් විය යුතුයි. ලෙඩ නොවන දෙයක් විය යුතුයි. නොමරන දෙයක් විය යුතුයි. ශෝක නොවන දෙයක් විය යුතුයි. කෙලිට නොවන දෙයක් විය යුතුයි. මෙහෙම ක්වොලිටි දෙයක් හොයන්න සිටිවිල්ලක් අපිට පුළුවන්. අපි හොයන දේ ලෙඩ නොවන දෙයක් විය යුතුයි. නොදිරන අපිට හිතා ගන්න පුළුවන්ද? දැන් බලන්න මේකේ තියෙන වෙනස. මේක සාමාන්‍ය මිනිස්සෙකුට හිතා ගන්නවත් බෑ. හිතා ගන්නවත් බෑ මේ ඒ උන්වහන්සේ කල්පනා කරපු රටාව. ඉතින් උන්වහන්සේ ඒ කල්පනාවෙන් තමයි බලන්නේ. ඒතර උන්වහන්සේට බලන්න කෝණයක් තියෙනවා. ඉතින් උන් එක පාටම අර කිව්වට පස්සේ උන් දැන් හිටිය ටික දවසක්. ඒතර තේරුණා මේක හරියන්නේ නෑ. මම මෙතන හිටියොත් මම ආයේ උපදීවි ආකින්චං ආයතන ලෝකේ උපදී. ඊට හඳයක් මේකේ නෑ. එහෙම හිතනකොටම දන්නවා තේරෙනවා උන්වහන්සේට තේරුම් ගියා. මොකද්ද? මම හොයපු දේ මෙතන නෑ. එතකොට හොයපු දේ නෑ කියලා තේරෙනකොට මොකද්ද වෙන්නේ? හිතේ තිබුණාද ඒ කෙරෙහි යම් ඇල්මක්? ඒක නැතු වෙනවා. ඊට පස්සේ එතන යනවා. ඒක ලෝකේ කාටවත් සිද්ධ වෙන දෙයක්. උන්වහන්සේටනම් පිටත් වුණා. පිටත් වුණාට අර සොයන ගතිය නැති වුණේ නැද? සාමාන්‍ය ලෝකෙ වෙන්නේ එක තැනකින් පිටත් වුණාම එක්ක වෙන තැනට ගියාම හිටියට වඩා අමාරුවක වැටෙනවා. සාමාන්‍ය ලෝකෙ මිනිස්සුයෙකුට වෙන්නේ තමන් පඬිතුකමට යනවා. ගිහිල්ලා මං තමන්ම ඒක නිර්ණය කරගන්නවා. මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා ගිහිල්ලා ඒක හරියන්නේ නැහැ කියලා වෙන දඬ ගිල තිබුණු ටිකක් නැහැ. සාමාන්‍ය ලෝකෙට වෙන්නේ ඒක. එතකොට ඒ කියන්නේ වලකින් ගොඩ වෙනා කියලා හිතාගෙන තව වලකට වැටීම තමයි ලෝකෙ තියෙන්නේ. මේක එහෙම එකක් නෙමෙයි. මේක හැම වැටෙන හැම වලින්ම ගොඩ එනවා. ඒක පුදුම එකක්. ඉතින් උන්වහන්සේගේ අර මේ කුසල් සිති ගවේෂණය කිරීම අතහැරලා නැහැ. උන්වහන්සේ සොයසෝ යනකට ඊළඟට මුණ ගැහෙනවා උද්දක රාමපුත්‍රගේ ආශ්‍රමේ. උද්දක රාමපුත්‍ර ළඟට ගිහිල්ලා කියනවා ආශ්මත් උද්දක, මම කැමති මෙතනත් ඉගෙනගෙන මේක මොකද්ද කියලා ඉගෙන ගන්න මං කැමති. එතකොට කියනවා, එතකොට උද්දක රාමපුත්‍ර කියනවා, බොහොම හොඳයි ආයි පුතුන් වහන්සේ මේ වැඩ ඉන්න, මේ අපි උගන්වන්න මේ ආචාර්ය මතේ වීරියවන්ත නුවණ තියෙන කෙනෙක් උත්සාහ කළු සාක්ෂාත් කරලා වාසය කරන්න පුළුවන්. ඉතින් මෙතනදිත් අර එහෙ උගන්වන්න මොනව හරි එකක්. එතකොට ඒ කාලේ ඉතින් මේක උගන්වපු පමණින් බාධක හිටිනවා. ඒ කියන්නේ දැන් ගාථාවක් නම් කිව්වද අපි කියමු, දැන් ඉස්සර ගුරුකුල සම්ප්‍රදායය තියෙනවා උගන්වනවා ශ්ලෝක වලින් හදලා. උදාහරණයක් මම කිව්වොත් අපි කිව්මු දැන් මේක ගුරුකුලයක් කියමු, දැන් අපි ඉන්න තැන. දැන් ආචාර්යවරයා කියනවා මනෝ පුබ්බංගම ධම්ම. එතකොට ගුරුකුලයේ ශිෂ්‍යයෝ ටිකත් මනෝ පුබ්බංගම ධම්ම කියනවා. එතකොට ආචාර්යවරයා කියනවා මනෝ සෙට්ටා මනෝ මොය. එතකොට ගුරුකුලයේ ඉන්න ශිෂ්‍යයෝ ටිකත් කියනවා මනෝ සෙට්ටා මනෝ. ඒ කියපු ගමන් පාඩම්. හරි. ඒකයි මේ කියන්නේ මේ වචනේ විසුරු පමණින් මතක හිටිනවා කියලා. අයි දෙතුන් පාරක් කියන්න අවශ්‍ය නැහැ. එතකොට මේ විදිහට මේ දක්ෂතාවයෙන් ඉන්නකොට ඒක අනිත් ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේක ඒ රාම, ඒ කියන්නේ උද්දක රාමපුත්‍ර, රාමගේ පුත්‍රයා තමයි උද්දක. එතකොට රාම තමයි මේක හොයාගත්තේ කියලා. රාම කල්පනා කරන මේ රාම තෙමේ සද්දා මාත්‍රියම උගන්නන එකක් නම් නෙමෙයි මේ. මේක අධ්‍යකලා කියන එක. ඉතින් මං ගිහලා අහගන්න ඕන කියලා මේ උද්දක රාමපුත්‍ර ගාවට ගිහලා අහනවා, මේ කොහොමද මේ උද්දක රාමපුත්‍ර මේ රාම තෙමේ කොහොමද මේක ඉගන්නේ, කොච්චර දුරකටද කියලා අහනවා. එතකොට කියනවා මේක අපිට උගන්ලා තියෙන්නේ නේව සංඥා නා සංඥායතනේ දක්වා. ඒ කියන්නේ අරූප සමාපatti වල ඉහළම කෙළවරට තමයි උගන්ලා තියෙන්නේ. දැන් බලන්න, ඉතින් බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස උපන්න කාලේ වෙනකොට ලෝකේ යම් යම් දේවල් එතකොට සෑහෙන දුරට ගිහිල්ලා තියෙනවා ආධ්‍යාත්මිකව නේ. අද එහෙම මොකුත් නැහනේ. ඒතර ආධ්‍යාත්මික යම් යම් දේවල් සෑහෙන දුරට ගිහින් තියෙනවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා රාමට විතර නෙමෙයි ශ්‍රද්ධාව තියෙන්නේ, මටත් තියෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා රාමට විතරක් නෙමෙයි තියෙන්නේ, මටත් තියෙනවා. ඊට පස්සේ මමත් මේකට වීරිය කරන්න ඕනේ. හරි පුදුමයි පින්වත්නි මේ වීරිය කියන එක. මේ ජීවිතයේදී අපි යම් කිසි දෙයක් පිණිස වීරිය කළොත් විතරයි ඊළඟ ජීවිතයට ඒක යන්නේ. මේ ජීවිතේ අපි සීල් රකින්න හෝ භාවනාවට හෝ නොනි විමසීමට හෝ යම් කිසි කලාවක් ශිල්ප කලාවක් පුරුදු වීමට හෝ යම් කිසි උත්සාහයක් ගත්තොත් ඒ උත්සාහය ගන්නෙ මනසෙන්. ඒ මනසින් ගන්න උත්සාහය තමයි ප්‍රබල සංස්කාරයක් වෙන්නේ. ඒ ප්‍රබල සංස්කාරය බවට පත්වෙච්චදී තමයි ඊළඟ ජීවිතයට බලපෑම් කරන්නේ. එහෙම වීරියක් උත්සාහයක් ගත්තේ නැත්නම් ඒක නිකම්ම මෙහෙම භාගයට ඇවිල්ලා එහෙම මැරිලා යනවා. ඒක ඊළඟ ජීවිතයට බලපෑම් කරන්න ප්‍රබල දෙයක් වෙන්නේ. අපි ගමු නරක එකක් යා කරනවා. එතකොට ඒක ප්‍රබල සංස්කාරයක් වෙලා ඒක ඊළඟ ජීවිතයට යනවා. එයා හොඳ එකක් කරනවා. ඒක ප්‍රබල සංස්කාරයක් වෙලා ඊළඟ ජීවිතයට එනවා. එතකොට එහෙම තමයි මේ වීරිය කියන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ හරියට උනන්දු කරවලා විග්‍රහ කරවලා උත්සාහ කරවලා තියෙන්නේ මොකේදද? වීරියටමයි. එතකොට මේ ඒ වීරිය කියන එක බුදුරජාන් වහන්සේගේ කාලේ ඒ උන්වහන්සේගේ දේශනාවල දැන් අපිට තේරෙන්නේ නැහැ උන්වහන්සේ ජීවමානව සිටිද්දී කොයි විදියටද මේ සමාජයට උන්වහන්සේ මේ ධර්මය ප්‍රකාශ කළේ කියලා. ඒ කාලේ ප්‍රකාශ කරපු රටාවතුරනේ මිනිස්සු සම්පූර්ණම වීරිය කළේ මේකෙන් ගැලවෙන්න. ඊට පස්සේ අනික උන්වහන්සේ කොච්චර වීරිය අගය කරනවද කියන්නේ අර එක ගෝසිංග වනයේදීම. ගෝසිංග වනයේදී භික්ෂුන් වහන්සේලාගෙන් අහනවානේ මේ වනාන්තරේ ලස්සනයි කියලා කිව්වම අහනවා මේ වනාන්තරේ ගැලපෙන්නේ කාටද? එතකොට සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා මේ වනාන්තරේ ගැලපෙන්නේ ප්‍රඥාවන්ත ඉන්න කෙනෙකුට. එතකොට මුගලන් මහ රහතන් වහන්සේගෙන් ඇහුවා මේ වනාන්තරේ ගැලපෙන්නේ කාටද? මේක හරීෂෝ කිව්වා ඉරිදි වඩන කෙනෙකුට. මේ වනාන්තරේ ගැලපෙන්නේ කාටද කියලා ඇහුවා අනුරුද්ධ මහ රහතන්. අනුරුද්ධයන් වහන්සේ වදාලා ඔව් දිවස් ලැබෙන කෙනෙකුට හරි යගේ කියලා. ආනන්ද හඳුරන් ඇහුවා හරි සජ්ජානා කරන කෙනෙකුට ඉස්තරම් කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අනේ මගේ අදහස කියන්නද කියලා ඇහුවා. හා කියලා. එරිමිනියා ගුතාගෙන වාඩි වෙනවා කිව්වා කෙනෙක්. මේ ශරීරයේ සම්මස්නහර ඇට සම්මස්නහර වියලේවා ඇටනහර ඉතුරු වේවා යම් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් යමක් සාක්ෂාත් කරයිද ඒ සාක්ෂාත් කරන තුරු නැගිටින්නේ නැහැ කියලා ඉරමිනියා ගහගත්තු කෙනෙකුටත් ඉස්තරක් කිව්වා. දැන් මෙතන බලන්න උන්වහන්සේගේ ජීවිතය තුළ මුල් බැසගෙන තියෙන මොකක්ද? වීරිය. වීරිය. හරි ආශ්චර්යයි. මේ ධර්මයෙන් තුර අපිට උන්වහන්සේ හඳුන ගන්න ක්‍රමයක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේගේ කාලේ කල්පනා කළා රාමට විතරක් නෙමෙයි සද්දා වීරිය සති සමාධි ප්‍රඥා තියෙන්නේ මටත් තියෙන සුළු කාලෙකින් නේව සංඥා නාසංඥායතනයත් සාක්ෂාත් කළා. ඊට පස්සේ මා අපි බෝසතාණන් වහන්සේ ගිහින් උද්දක රාම පුත්‍රට කියනවා නන්න රාම මේව කළා නිව සංඥා නාසඥාතිනේ දක්වා මම දැන් ඒක සාක්ෂාත් කළා. ඉතින් ඒට හරි පුදුමයි. එතකොට එහෙනම් ඒ කාලේ ඒක ඒ ඇතන්ට අමාරුයි. නැත්තම් පුදුම වෙන දෙයක් නැහනේ. එතකොට මෙයා කියන අනේ අපිට හරි ලාභයක් කියනවා. ඔබතුමා වගේ කෙනෙක් අපි ආශ්‍රමේ ඉන්නේ ඒක අපිට හරි ලාභයක් කියනවා. දැන් අපි මේ ධර්මයේ උත්පාදනය කරපු උපද්දවපු අපේ ආචාර්ය පාදයන් යමක් සාක්ෂාත් කළාද? ඒක ඔබත් සාක්ෂාත් කළා. ඔබ යමක් සාක්ෂාත් කළාද? අපේ ආචාර්ය පාදයන් වහන්සේත් ඒක සාක්ෂාත් කළා. ඒ නිසා දැන් ඒක දැන් ගෝලයන් උගන්වන්නේ රාමපුත් උද්දක රාමපුත්. ඒතර කියනවා එහෙනම් කියලා දැන් උද්දක රාමපුත්‍රගේ සම මට්ටමට ආසන පනවල යාත්‍රාදි කළා. දැන් එතකොට භාග්‍යතුන් වහන්සේ මේ පොඩ්ඩක් ඒක දැන් පිරිසට උගන්වනවා. දැන් ඔක්කොම සම මට්ටමේ සලකනවා. නමුත් වැඩ කරනවා මොකද්ද? යෝනිසෝ මනසිකාරය. දැන් ඒ තමන් සාක්ෂාත් කළ යමක් ඇද්ද? ඒ සාක්ෂාත් කරපු දෙයට නොවැළී විමසන්න කොච්චර දක්ෂ වෙන්න ඕනේද? නැත්නම් මේ චූටි දෙයකට නිකන් සමාජයක තුනත් මගපල ලැබුණා කියලා රැවටෙනවා. ඒක එහෙම එකක් නෙමෙයි කියලා කියද්දි ඒක එහෙමම යා ගන්නවා. එච්චර මුලා වෙන ලෝකෙක දැන් මේ නේම සංඥා නා සංඥායතනට ගිහිලා ඒ සමාපත්තියේ වාසය කරමින් ඒකේ ආදීනව බලනවා. කොච්චර දක්ෂකමක්ද අපිට ලැබිච්ච දේ ආදීනව බලා ගන්න. ඉතින් අපිට එහෙම ප්‍රඥාවක් නැන්නේ. ඉතින් උන්වහන්සේ එහෙම බලද්දි තේරුණා මේ මං හොයන දේ නෙමෙයි. මොකක්ද උන්වහන්සේ හේවි? නූපදින දෙයක්, ජරාවට පත් නොවන දෙයක්, ලෙඩ නොවන දෙයක්, නොමැරෙන දෙයක්, ශෝක නොකරන දෙයක්, කිලුට නොවන දෙයක්, මේක ඒක නෑ, මේක උපදින දෙයක්. දැන් බලන්න කොච්චර ලස්සනට මේක ඇල්ලුවද කියලා. දැන් නීව සංඥා නා සංඥායතන උන්වහන්සේ දැක්කේ මොකක් හැටියටද? උපදින දෙයක්. එතකොට අපිට පේනවා උන්වහන්සේ මේ උපදින දේ නූපදින දේ හිවි මේ මනුස්ස ලෝක නූපදින විතරක් නෙමෙයි. ලෝකේ යම් තැනක උපතක් තියෙද කොහෙවත් උපත තිබිය යුතු නැහැ. තමන් හොයනදී බලන්න ඉතින් ඒක විශ්මයජනක නැද්ද? අතිශයින්ම පුදුම සහගතයි. උන්වහන්සේ දේශනා කරනවා, ඊට පස්සේ උන්වහන්සේට මේක එපා වුණා. එපා වෙලා යැත්තන්ට කිව්වා මේක මට හරියන්නේ නෑ, මම යනවා කියලා පිටත් වුණා. දැන් පිටත් වෙලා දැන් ඔන්න මගදී ඉඳලා මගදීට ඇවිල්ලා මගදී ඒ කියන්නේ මගද රාජ්‍යය මොකද්ද ඒ කාලේ? රාජගිරි. රාජගිරි ඉඳලා ඇවිල්ලා දැක්කො මගද තමයි. එතකොට රජගහනුවර ඉඳලා දැන් ඉතින් යනවා ගිල්ල ගයාව පැත්තෙන්. ගිල්ල නීරංජරා ගඟ අයිනෙන් දැන් ඉතින් ගයාවෙන් උඩට යනවා. ගියාම ගයාවෙන් පහළට එනවා. නීරංජරා ගඟ අයින දිගේ දැන් පහළට එනකොට ඔන්න හම්බ වුණා ජනපදයක්. ජනපදයක් කියන්නේ ඔව් සාමාන්‍ය ලොකු ගමක්. ඒ ගමේ නම මොකද්ද? උරුවේල ගමේ. උරුවේල ගමේ, උරුවේල කියන ජනපදේ ඔව් සේනානී කියන ගම. උන්වහන්සේ කල්පනා කළා නියං ගමක ලොකු ගම සාරමක. ඒ කියන්නේ මිනිස් සල්ලි කාර්යයක් ඉන්න හොඳට සිව්පස්යෙන් උපස්ථාන කරන්න පුළුවන් ගම. දැන් ඒ ලෝකේ නැහැ. දැන් අර කරකුට්ටම් වෙච්ච පලාතට ගිහින් ගස් කොළන් නැති ගස් දැකලා අපි සමහර මොඩ සිත්තේ තියයි කියනවා. මේ වගේ කෂ්ට පලාතක ආවේ ඒක තමයි කියන්නේ. දැන් මේ කෂ්ට පලාත ගැන මේ බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ එක. ඔන්න සේනානියකින් නිගමයට වැඩිය. කියනවා තත් අද්ද සං රමණීයම් භූමි වාගං. මං එහි දැක්ක හරි ලස්සන පලාත. පාසාදිකංච වනසන්දං, හරි සුන්දර වන ලැබ. නදීංච සන්දන්ති සේතකං සුප්පතිත රමණියං, දෙපැත්ති සුදු වැලි තලා තියෙන ලස්සන නදිය ගලා බහින. සමන්තාච ගෝචර ගමං, පාසුවෙන් දානි ගන්න පුළුවන් ගමකුත් තියෙනවා. අද කිසිම දෙයක් නැහැ. අද කිසිම දෙයක් නැහැ. අද තියෙන ලෝකෙ බලලා අපි ආචිලා කියනවා. මොකද්ද කියන්නේ? මේ දුකට තමයි බුදුරජාණන් වහන්සේට එපා වුණේ. දැන් බලන්න කොච්චර අපි මේ අපි විග්‍රහයක් කරන්න යන්නේ පසුබිම සලකන්නේ නැතුව. බුද්ධිමත් කෙනෙක් පසුබිම සලකනවා. එතකොට දැන් ඔය කියන ලක්ෂණ වලින් කියමු. ඊට පස්සේ කල්පනා කළා වීරිය කරන කුල පුත්‍රයෙකුට මේ පළාත හරි අගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදලා මං එහෙමම මේ වීරිය කරන්න පුළුවන් කියලා. අනුන් නැසි නැවතු නා. එතකොට එතන දැන් බලන්න ඊ දැන් වෙද්දී ඊ මිනිස්සුත් නැහැ. ඊ ගමත් නැහැ. ඊ වනාන්තරෙත් නැහැ. ඊ කඳුර ඇලිත් නැහැ. ඒ කඳුත් නැහැ. ඒ නදියත් නැහැ. තමන් මීට අවුරුදු 10 15 කලින් යද්දි ඒ නදියේ යන්තමින් ගලා බැස්සා. දැන් ඒකත් නැහැ. කොච්චර වෙනසක්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේම හොයාගත්ත. දැන් කාටවත් හොයාගන්න දෙන්න බැරි වුණානේ. උන්වහන්සේම හොයාගත්තා. මොකද්ද හොයාගත්තේ? දැන් උන්වහන්සේ දැන් මේ ආර්ය පරිශ්‍රණයනේ මේ යන්නේ. ආර්ය පරිශ්‍රණය යද්දි උන්වහන්සේ ඊට පස්සේ උන්වහන්සේ ස්වාධීනව පරිශ්‍රණ කරන්න ගත්තානේ නේ. උන්වහන්සේ නොඑක ආකාරයෙන් ශරීරයට දුක් දීලා පස්සේ උන්වහන්සේට මොකද අවබෝධ වුනේ? මේක හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ උන්වහන්සේටම අවබෝධ වුණානේ මේ යම් කිසි විදියකින් කෙනෙක් දුෂ්කර ක්‍රියා කළ යුතුද, ඒක ඉහෙලටම දුෂ්කර ක්‍රියාව කළා. ඒත් ලැබිච්ච ප්‍රතිඵලයක් නැහැ. එහෙනම් මේක නෙමෙයි උනස් දෙක පාට මතක් වුනේ මොකද්ද? පුංචි සන්ධියේ, ඔව් පුංචි සන්ධිය අර දඹරුක් සෙවනේ ආනාපාන සතිය වඩපුවකනේ. ඊට පස්සේ උන්වහන්සේ ඒක තමයි මේකට තියෙන්නේ කියලා ඒ ඔස්සේනේ. ඊට පස්සේ දැන් එතකොට අපිට පේනවා මේ ආකින්චඤ්ඤායතන, නියෝසඤ්ඤා, නාසඤ්ඤා, මාවසඤ්ඤායතන ආදීට ආනාපාන සතිය හරහ නෙමෙයි ගින් තියෙන්නේ. ඒ කාලේ මොකක් හරි ක්‍රමයක් තියෙන්නේ නැති නේ. එතකොට මේකෙදි උන්වහන්සේට මතක් වුණා නේද මේකවත්ද අට කියලා. ඒත් උන්වහන්සේ ඒක ආනාපාන සතිය ප්‍රගුණ කරන්න බලද්දි ශරීරේ දුර්වලයි. ඊට පස්සේ උන්වහන්සේට හිතුණා මේ ශරීරයට යම්කිසි හයියක් තියෙන්න ඕනේ. ඉතින් එතකොට උන්වහන්සේ දුෂ්කර ක්‍රියාවෙන්ම ජයගනී කියලා පස් දිනක් හිටියනේ බලාගෙන. කවුද? පස්වග භික්ෂුන් වහන්සේලා. එතකොට උන්වහන්සේ ආහාර වළඳන්න පටන් ගත්තට පස්සේ පස් දිනම මොකද කළේ? ඔව් පස් දිනම දාලා ගියා, නොකියම ගියානේ. එතකොට ඒ හුදෙකලා බව තමයි උන්වහන්සේට වාසි වුණේ. හරි පුදුමයි. ඉතින් උන්වහන්සේගේ දේශනා බලද්දී විතක්ක සන්තාන සූත්‍ර, දීවදා ද්වේදහ විතක්ක සූත්‍ර ආදී බලද්දී උන්වහන්සේ මේ හිතරෙන සිටිවිලි වෙන් කර කර දෙකට බෙද බෙද බලපු විදිහ අපිට හිතා ගන්නවත් බෑනේ. ඒ නිසා ඉතින් උන්වහන්සේ මෙතනදී දේශනා කරනවා උන්වහන්සේ ඊට පස්සේ මේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හොයාගෙන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බෝ සෙවණේදී වාඩි වෙලා මම මෙතනදී වීරිය ගන්නවා කියලා අර වීරියනේ ගත්තේ නේ, නැගිටින්නේ නැහැ කියලා. ඒ පාර සාර්ථක වුණා. කෙන මහණෙනි, ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත් වෙන ස්වභාවයෙන් දෙයක් හොයෝ හිටපු මම අන්තිමට ඒකේ ආදීනෝ දැකලා ජරා රහිත වූ ජරාවට ඉපදීමට පත් වෙන ස්වභාවයෙන් යුතු ඉපදින ස්වභාව දිවල් වල පීඩාව දැකලා මම ඉපදින්න පත් නොවන දෙයක් හොයුවේ හිටියා. අන්තිමේදී මං අජාත ගණුත්තරං යෝගක්ඛේ මං නිබ්බාණං අජ්ජගම මං ඉපදෙන්නේ නැති අනුත්තර වූ යෝගක්ෂේම වූ නිවන අද්දුටුවා. උන්වහන්සේ වදාලා මහණෙනි, මම ජරාවට පත් වෙන ස්වභාවයෙන් හිටියේ. ජරාවට පත් වෙන දෙබහන් යුතු දේවල් හොය හොය හිටියා. පස්සේ මට තේරුණා මේ වැඩි හරියන්නේ නැහැ. මම මේක අත්හැරලා ජරාවට පත් නොවන දෙයක් කෙව්වා. අන්තිමේදී මං ජරාවට පත් නොවන අජර වූ අනුත්තර වූ යෝගක්ඛේම වූ නිර්වාණය අවබෝධ කළා. මහණෙනි, මම ලෙඩ වෙන ස්වභාවයෙන් යුතු හිටියේ. ලෙඩ වෙන ස්වභාවයෙන් යුතු දේවල් හෙව්වා. මටම තේරුණා මං අමාරුවේ වැටෙනවා කියලා. මම මේක අතෑරලා ලෙඩ නොවන දේ හොයන්න පටන් ගත්තා. අන්තිමේදී මේ අන්තිමේදී ලෙඩ නොවන වූ රෝගයට පත් නොවන අනුත්තර වූ නිවන සාසත් කළා. මහණෙනි, මම මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන දේවල්මයි ලං කරගත්තේ. මට තේරුණා මේකේ ආදීනව. මං ඒව අතෑරලා නොමැරෙනදී අනුත්තර උදී සොයන්න පටන් ගත්තා. අමතන් නොමැරෙන අනුත්තර යෝගක්ඛේම නිවන සාක්ෂාත් කළා. මම ශෝක කරන දේ ස්වභාවයෙන් ඉඳගෙන ශෝකේ ඇති වෙන දේවල්ම හොය හොය හිටියා. පස්සේ මේක හරියන්නේ නැහැ කියලා මං ඒක අතහැරලා ශෝක නොවන දේ හොයන්න ගත්තා. මං ශෝක රහිත අශෝක වූ අනුත්තර වූ නිර්වාණය සාක්ෂාත් කළා. මං කිලිටු වෙන ස්වභාවයෙන් ඉඳගෙන කිලිටු වෙන ස්වභාවයෙන් යුතු දේවල් හෙව්වා. පස්සේ මට මේකේ ආදීනව තේරුණා. ඒව ඔක්කොම අතහැරලා කිලිටු නොවන දේ හෙව්වා. කිලිටු නොවන ධර්මය මම සාක්ෂාත් කළා. ඊට පස්සේ කියනවා මහණෙනි, ඊට පස්සේ මට මෙහෙම හිතුණා. ඒ කියන්නේ බුද්ධත්වයේ සාක්ෂාත් කළාට පස්සේ දැන් මේ කිය උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. මට හිතුණා මේ ධර්මයේ හරි ගැඹුරුයි. අයං ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ, මේක දකින්න අමාරුයි. දුරනුබෝධෝ, අවබෝධ කරන්නත් අමාරුයි. සන්තු සාන්ත පනීතෝ ප්‍රනීතයි අතක්කාව චරු තර්කයෙන්ම ගණ්ඩ බෑ නිපුණෝ සියුම් පණ්ඩිත වේදනීයෝ ප්‍රඥාවන්තය නුවණැති අය තමයි මේක අවබෝධ කරන්නේ. කල්පනා කළ ආලේ රාමකෝ පනෝයම් පජා. නමුත් මේ ප්‍රජාව මේ සාමාන්‍ය ජනයා මේ ලෝකයට ආසා කරගෙන වාසය කරන්නේ. ආලේ රතා මේ ලෝකයට ආස කර ලෝකයට ආති දේවල් වලට තමයි ඇලුම් කරන්නේ. ආලේ සම්මුදිතා මේ ලෝකයට ආස කරන දේවල් වලින් තමයි සතුට වෙවි ඉන්නේ. ඒ බඳු පිරිසකට මම මේ පටිච්ච සමුප්පාද ධර්මයේ මම මේ හේතුඵල ධහම මේ සියලු සංස්කාරයන් සංසිඳි සියලු කෙලෙසුන්ගෙන් තොරව ඇති කරගන්න තෘෂ්ණාක්ෂය විරාග නිරෝධය නිවන ගැන මම කිව්වොත් මේ අත්තන්ට මේක තීරේවිද? මට මහන්සියක් විතරක් වේවි. උන්වහන්සේගේ මේ අදහස සාධාරණ නැද්ද? අයි ආලාර කාලාමත් වෙන එකක් කිව්වා. උද්දක රාම පුත්‍රත් ඒ බැලුවම හැම තැනම දුන්නේ ඉපදෙන දේවල් මිසක් නෝපදෙන දේවල් නෙමෙයි. මිනිස්සු ඉන්නේ වෙන ලෝකෙක. උන්වහන්සේ මේ හොයාගෙන හොයාගෙන ගිහිල්ලා වීරිය කරලා කරලා කරලා ජීවිත පරිත්‍යාගින් සාක්ෂාත් කරපුදී මේක ඒ උන්වහන්සේ දන්නවනේ මේක හොයන්න වෙච්ච මහන්සිය කැපවීම වීරිය ඒකත් එක්ක මේ මොකවත් නැති සාමාන්‍ය ලෝකයාට මේක ඔරොත්තු දෙන්නේ නෑ කියලා උන්වහන්සේට හැඟීමක් ආවා. ඒ හැඟීම සාධාරණයි. ඊට පස්සේ උන්වහන්සේ හිතුණා මේක මට මහන්සියක් විතරක් වේවි. සෝමමස කිලමතු යාමමස විහෙස මට මේක මහන්සියක් විසක් විතරක් වේවි. මිනිස්සු තේරුම් ගත්තේ නැත්තම් එතකොටම උන්වහන්සේට ඉබේම කිව්වට ඒ වචන මට කියන්න තේරෙන්නේ නෑ. ඉබේම හිතට ගාතාවක් ආවා. හරි ලස්සනයි හිතට ඉබේම ගාතා එනවා කියන්නේ ලේසි වැඩක්ද නේද? කිච්චේන මේ අධිගතං හලන්දානි ප්‍රකාශිතං. හරි දුකසී මම මේ සාක්ෂාත් කළේ. අලන්දානි ප්‍රකාශිතං කිව්වට පළක් වෙන එකක් නැහැ. රාග දෝෂ පරිතේහි රාග ද්වේෂයන්ගෙන් කැළඹී ගිය ජනයා නායන් ධම්මෝ සුසම්බුදු මේ ධර්මයේ අවබෝධ කිරීම ලේසි නෑ. පටිසෝතගාමින් නිපුණ මේ ධර්මයේ මේ ලෝකේ රටාවට වඩා විරුද්ධ එකක්. සියුම් නිපුණ සියුම් ගම්බීරං දුද්දසං අනු ගම්බීර වූ දැකීමට දුෂ්කර වූ ඉතා සූක්ෂම වූ රාග රත්තා නදක්කින්ති රාගයට ඇලුණු අය දකින්නේ තමෝ කන්දේ නාවට අවිද්‍යාවෙන් වැහිලා ඉන්න අය කොහොමද මේක කරන්නේ? ඒ සිටිවිල්ල ඇති වෙලා උන්වහන්සේට තුර නෑ මේක කියන්න ඕනේ නෑ මේ ධර්මයේ කියන්න ඕනේ නෑ. එතකොටම සහම්පති බ්‍රහ්මරාජයාට සිටිවිල්ලක් ආවා. නස්සති වත බෝ ලෝකෝ අයියෝ මේ ලෝකය නැසෙන්න යන්නේ. විනස්සති වත බෝ ලෝකෝ මේ ලෝකය විනාශ වෙන්න යන්නේ. යත්‍රි නාම තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස අපොසුක්ඛතාය චිත්තං නමති. තථාගත අරහ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සිතේ මේ උනන්දු ඇති වෙන්නේ නෝ ධම්ම දේශනා ධර්ම මේ ධර්මයේ දේශනා කරන්න උනන්දුව ඇති වෙන්නේ. ඉතින් එහෙනම් ලෝකෙ බලාගෙන ඉන්නවා බලාගෙන ඉන්නවා. නමුත් උන්වහන්සේගේ ඒ අත්දැකීම හරි සාධාරණ එකක්. ඒක බැලුවම හොඳට පේනවා. ඊට පස්සේ සාම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පෙනී සිටිනවා. මේ දකුණු දන මඩල පොළොවට තියලා වන්දනා කරගෙන කියනවා දේසේතු භගවා ධම්මං. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සීක්වා. එතන තමයි ඉස්සලාම උන්වහන්සේට ප්‍රථම වතාවට භගවා කියලා ඇමතුවේ. හරි ලස්සනයි නේ. දේසේතු භගවා ධම්මං. ඊළඟට උන්වහන්සේට ප්‍රථම වතාවට සුගත කියලා ඇමතුවා. දේසේතු සුගතෝ ධම්මං සම්ති සත්ත අප්‍රජක ජාතික. මේ ලෝකේ ඉන්නවා කෙලිස් අඩු අය. අස්සවනතා ධම්මස්ස පරිහායන්ති. ඒ ඇත්තන්ට මේ ධර්මය අහන්න නොලැබුණොත් පිරිහෙනවා. දැන් එතකොට බලන්න මේ කෙලෙස් අඩු කෙනාගේ කෙලෙස් අඩු බව බොහොම තාවකාලික අවස්ථාවක තියෙන්නේ. එතකොට ඒකෙන් ප්‍රයෝජන නොගත්තොත් ඒ වාසනාව යාට අහිමි වෙනවා. භවිසන්ති ධම්ම සංඥාතාරෝ. ධර්මයේ කිව්වොත් ධර්මය අවබෝධ කරන අය ඇති වෙනවා. ඊට පස්සේ මේ බ්‍රහ්ම රාජයා බුදුරජාන් වහන්සේට ගාථාවලින් කියනවා. පාතුර හෝසි මගදේසු පුබ්බේ ධම්මෝ අසුද්ධ සමලේහි චින්තිතු. මේ ඉස්සර මේ මගදේ, මගද කියන එක තමයි ලොකු රාජ්‍යය, මේ මගදී සමලේහි චින්තිතු කෙලිස් සහිතයි හිතපු දේවල් තමයි මේ ධර්ම හැටියට අරන් ඉන්නේ. අවාපුරේතං අමතස්ස ద్వාරා. ඒ නිසා අමෘත ద్వාරේ විවෘත කරන සීක්වා. සුනන්තු ධම්මං විමලේනාන බුද්ධං. නිර්මල බුද්ධිය ඇති භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ ලෝ වැසු අසත්වා. බලන්න කොච්චර ලස්සන ගාථාද නේ. සීලේ යත පබ්බත මුද්ද නිට්ඨිතෝ. පර්වතයක් සෛලමේ පර්වතයක් උඩ සිටින කෙනෙක්. යථාපි පස්සේ ජනතං සමන්තතු හාත්පස බිම සිටින ජනයා දකින්නේ යම්සේද. තතූපමං ධම්මමයං සුමේද පාසාද මාරුවේ සමන්ත චක්කු. අනාවරණ දැස් ඇති ප්‍රඥන් වහන්සේ ධර්මයෙන් නිර්මිත ප්‍රාසාදයට නැගී ලෝ බලන සීක්වා. කොච්චර ලස්සනද මේ අර්ථනේ. සෝකාව තින්නෝ ජනතං අපේත සෝකු. සෝක රහිත මොනිදුනි. සෝකෙන් දුක් විඳින ජනයා දෙස බලන මැනව. අවෙක්කස්සු ජාති ජරාවි මූතං භූතං. ඉපදීමෙන් ජරාවෙන් අනන්ත දුක් විඳින ජනයා දෙස බලන මැනව. ඇයි උන්වහන්සේ හේවපු දේවල් ගැන මේ කියන්නේ? ජාති රහිත, ජරා රහිත, ශෝක රහිත දී උපවාසී ගාව තියනවා. දැන් බලන්න කොච්චර ලස්සනද මේ කියන විදිහනේ. උට්ටේහි වීර, වීරයන් වහන්සේ නැගී සිටින්ද. විජිත සංගාම, යුද්ධෙන් දිනු තැනැත්තානෙනි. සත්වාහ, ගැල් කරුවානෙනි. අනන, ණය නැතියානෙනි. විචර ලෝකී, ලොවේ හැසිර වඩින්න. දේශේසු භගවා ධම්මං. භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන සේක්වා. අඤ්ඤාතාරෝ භවිසන්ති. අවබෝධ කරගන්න අය ඇති වෙනවා. හරි ලස්සනයි මේ. ඒ ලෝකයේ ගැන අපිට මෙහෙම හරි අහන්න ලැබීම. නැත්නම් අපි කවුරුත් මේ වගේ දෙයක්ව නොදෙක අපි සමහර විට කල්ප ගණන් නිරයේ තිරිසන් ලෝකයේ පෙරේත ලෝකයේ විදෝලම් දෝල තමයි පුංචි පින්නක උදව්වකින් මිනිස් ලෝකෙට එන්නේ. මේ මනුස්ස ලෝකේ තියෙන දේවල් එක පැටලි පැටලි ගිහිල්ලා අපි සමහර විට නිකම්ම නිකම් මැරිලා යන ඉරණංකාරී වගේ හිටපු අය නෝවේද? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය නිසා නේද අපි මේ ලෝකෙ මෙහෙම දෙයක් තිබුණා, මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ සාම්පති බ්‍රහ්මරාජයාගේ අදහස දැනගෙන සත්තේසු ච කාරුඤ්ඤත්තං පටිච්ච. සත්වයන් කෙරෙහි කරුණාව උපන්න. දැන් අරම කියනකටම උන්වහන්සේගේ හිත උණු වෙලා ගියා. උන්වහන්සේ බුදු වෙසින් බැලුවා ලෝකේ. ඒ උන්වහන්සේට අත්දැකීමක් තියෙනවනේ මේක අමාරුයි කියලා. ඒ මේක උන්වහන්සේ මේ පැමිණි ගමන දන්නවනේ. උන්වහන්සේ බලද්දි පේනවා ලෝකේ බුදු වෙසින් බලද්දි. බුදු වෙස කියන්නේ මොකද්ද? ඥාන දෙකක්. උන්වහන්සේ ආසයානුසය ඥානෙනුයි ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානෙනුයි ලෝකෙ බැලුවා. ආසයානුස ඥානය කියන්නේ මේ ලෝක සත්වයන්ගේ මේ සීත ඇතුලේ තියෙන කෙලෙසුන්ගේ ස්වභාවය විග්‍රහ කළ බැලීම. ඉන්ද්‍රිය පරව පරියත්ත ඥානය කියන්නේ ධර්මිය අවබෝධ කරන්න තියෙන කුසලතා විග්‍රහ කළ බැලීම. එහෙම බැලුවා. බලද්දි උන්වහන්සේට පේනවා කෙලිස් අඩුවයි ඉන්නවා. අල්ප රජස්ක මහා රජස්ක ඇති ඉන්නවා. ඒ කියන්නේ මහා කෙලිස් ගෝණි ඉන්නවා. තික්කින්දියේ මුදුන්ද්‍රියේ. ඔව්. දක්ෂ අය ඉන්නවා. දක්ෂ තීක්ෂණ ඉඳුරන් ඇති අය ඉන්නවා. එහෙම නැති අය ඉන්නවා. ස්වාකාරේ ද්වාකාරේ. ඊළඟට ඉන්නවා මේ අවබෝධ කරවන්න පුළුවන් අය ඉන්නවා. මොනවා කොහොම කිව්වත් අවබෝධ කරවන්න බැරි අය ඉන්නවා. සුවිඤ්ඤාපේ දුවිඤ්ඤාපේ. ලේසියෙන් තේරුම් කළ දෙන්න පුළුවන් අය ඉන්නවා. කොහෙත්ම තේරුම් කළ දෙන්න බැරි අය ඉන්නවා. ඊළඟට තව කොටසක් ඉන්නවා. පරලෝවට බයයි. පරලෝක බය දස්සා වෙන පරලෝක වජ්ජ බය දස්සා වෙන වරද කරලා පරලෝ විපාක ලැබෙයි කියලා බයයි කොටසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා ඕන තැනක ගිහිල්ලා අපි දුක් විඳින්න අපි බය නැහැ කියන කොටස් දෙකක් ඉන්නවා ලෝකේ. උන්වහන්සේ දැක්ක ඒකට උන්වහන්සේ දැක්ක මේකේ එහෙනම් යම් කිසි යහපත් කොටසක් මේ මනුස්ස වර්ගය අතර ඉන්නවා. ඊට පස්සේද මේ විදිහම පේන්නත් ඕනේනේ. ඒ කියන්නේ ඒ විදිහ පින් ඇති ඔක්කොම ගානට ඉපදිලානේ. ඒ පිරිස දැක්කනේ උන්වහන්සේ. කාපන උන්වහන්සේට එතකොට උපමාවක් වැටුණානේ. මොකක්ද උපමාව? පොකුණක් වගේ කියනවනේ. විවිධාකාර නෙළුම්, සුදු නෙළුම්, මහ නෙල්, ඕලු ආදී තියෙන පොකුණක් වගේ. ඉතින් මේ පොකුණේ තියෙන අර මල් වල එක එක විවිධත්වය. එක එක අවස්ථා තියෙනවා මේ මල්ලේ. මොකද්ද? වතුර අස්සේම මේ මල්ල තියෙනවා එක එක අවස්ථාවක්. වතුරෙන් උඩට ඇවිල්ලා තියෙන වතුර ඒ ලඟ වෙලා තියෙන වතුරෙන් ඉල්පිලා නැහැ. එක අවස්ථාවක්. වතුරෙන් ඉල්පිලා තියෙන නමුත් මේ මල්ල මෝරලා නැහැ. තව අවස්ථාවක්. මල්ල හොඳට මෝරලා තියෙනවා. හැබැයි හිර පෑවුවොත් පිපෙනවා. තව අවස්ථාවක්. මේ වගේ ස්වභාවයෙන් යුක්තයි මේ සත්වයා කියලා උන්වහන්සේට තේරුණා. ඊට පස්සේ උන්වහන්සේගේ මුවින් ගාථාවක් නිකුත් වුණා. අපාරුතා තේසං අමතස්ස ద్వාර. ඇයි අමෘත ద్వාරය විවෘත කරන්න කියලා කිව්වනේ? ඉතින් බුදුරජාන් වහන්සේට කියුණා අපාරුතා තේසං අමතස්ස ద్వාර. ඔවුන්හට ඔවුන්හට කියලා කිව්වේ අර අර අල්ප රජස්කාය වාසනාව තියන අයට අමෘත ద్వාරය විවෘත කරන ලද්දේය. යෝ සෝතවන්තෝ යේ සෝතවන්තෝ පමුංචන්තු සද්ද. යමෙක් අසනු කැමැත්තහුද ඔවුහු ශ්‍රද්ධාව මුදත්වා. විහිංස සංඥින් පගුණන්න භාසින්. මේ ප්‍රගුණ උදය මං ප්‍රකාශන කළේ වෙහෙසක් යන හැඟීම නිසා. ධම්මං ප්‍රණීතං මනුජේසු බ්‍රාහ්මේ. ප්‍රණීත වූ ධර්මය මං කියුනේ ඒකයි කියන මනුසෙන්ට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේක පිළිගත්තා කියලා තේරිලා ඔන්න බ්‍රහ්මරාජයා බොහොම සන්තෝෂ වෙලා නොපෙනී ගියා වන්දනා කළා. ඊට පස්සේ උන්වහන්සේ කල්පනා කළා කාටද එහෙනම් මම ඉස්සල්ලාම දේශනා කරන්නේ. එතකොට උන්වහන්සේට මතක් වුණා ආරල්කාරා. ඉගෙන ආලාර කාලමත් එක්ක උනා සිටපු කාල පරිච්ඡේදයේදී තේරුම් ගන්න හිතිනේ. ආලාර කාලාම කියන්නේ තින් අල්පේච්ච කවි මුක්තියක් හොයන එහෙම චරිතයක් බව පේනවා මේ උන්හස ඉස්සලම තෝරක මතක් වෙන්නනේ. දැන් අපිට යම්කිසි දහම් කරුණක් හරි වටිනා දෙයක් අපිට තේරුණා කියමු. ඉතින් අපිට ඉස්සලම මතක් වෙන්නේ කාවද? කාටද මම මේක කියන්නේ? ඒකට කැමති ගෞරව කරන භක්තිවන්ත කෙනාවනේ ඉස්සල මතක් වෙන්නේ. අපි කාටත් එහෙමයි. ඉතින් උන්වහන්සේට මතක් වුණා ආලාර කාලා. එහෙම මතක් වෙච්ච ගමන්ම උන්වහන්සේ බැලුවා බලද්දි සතිය. එතකොටම බලද්දි සතියකට කලින් මරණයටපත් වෙලා දෙවිවරුත් ඇවිල්ලා කිව්වා සතියට කලින්. එතකොට මේ දෙවිවරුත් එක්ක එකතු වෙලා සතියකට කලින් මරණයටපත් වෙලා මෙයා කිව්වා. එතකොට උන්වහන්සේට සිතිවිල්ලක් පහළ වෙනවා. මහා ජානියෝ කෝ ආලාරෝ කාලාම. අයියෝ ආලාර කාලාමට මහා මහා හානියක්. මේක කියන උන්වහන්සේ මේ ධර්මයේ ආලාර කාලාමට ඇහුණනම් පටගාලා සැනකින් අවබෝධ කරනවා කියන්නේ. බලන්න මේ අවස්ථාව නැතුව ඒ අවස්ථාව ඒ කුසලතා තියෙද්දි ධර්මය නැති නිසා ඒ නැතුව මැරිලා කිය. ලෝකයේ අද කොච්චරයක්ද එහෙම මැරෙන අය. ඊට පස්සේ උන්වහන්සේට හිතුණා, එහෙනම් දැන් ඊළඟට සුදුසුයි උද්දකරාම පුත්‍රට. එහෙනම් එයත් හොඳ කෙනෙක්. උද්දකරාම පුත්‍රට මේක කියන්න ඕනේ. එයත් බොහෝම කල් තිස්සේ බොහොම අල්පේච්ඡව කෙලිස් අඩුවෙන් වාසය. එහෙනම් ඒගොල්ලෝ ඔක්කොම විමුක්තිය හොයපු අය. අදර කොච්චර ඉන්නවද ඉන්දියා විමුක්තිය හොයන? බැලුවා උන්වහන්සේ දැක්කා ඊරේ මැරිලා. දෙවුරු ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඊරේ මැරිලා කියලා. එතකොට උන්වහන්සේ හිතවිල්ලක් කියනවා, අනේ ඔහුට විශාල හානියක් වුණේ, ඔහුට මේක අහන්න ලැබුණා නම් ඉක්මනින්ම අවබෝධ කරනවා කියනවා. දැන් බලන්න මේ වගේ හැකියාවල් තියන අය ලෝකෙ කොච්චර ඉන්නවද? භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ සැඟවී ගිය නිසා, ආහඬ නොලැබෙන නිසා. මේක අදරුණත් ඉන්දියාවේ සෑහෙන මිනිස්සු ඉන්නවා ලොකු උත්සාහයකින් හොයනවා ධර්මය ගැන. නමුත් අර අරම මේ කියන ජාතියේම ප්‍රඥාවන්ත ඉන්නවා කියලා හිතන අමාරුයි. හේ හොයනවා හෙව්වට ඒක හිතේ පිහිටන්නේ. මේ අහනවා සතුටු වෙනවා, මේ මතක නැති වෙනවා පරණ ලෝකෙට ආය වැටෙනවා. එහෙම තමයි මේ අපට වගේ. ඉතින් ඒ නිසා උන්වහන්සේට ඊට පස්සේ කල්පනා කරද්දි මතක් වුණේ ඊළඟට කවුද? ඔව්, පංචවග්ගීය භික්ඛු, පස්වග භික්ෂුන් වහන්සේලා. මේක හරි ලස්සනයි මේ වචනේ. ගොඩක් අය කියන්නේ පස්වග තවුසං කියලා. පස්වග තවුසං කීම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල ඒක කියන්න බෑ. ඇයි බැරි? උන්වහන්සේගේ වචනේ තියෙනවා මෙතන, බහුකාරාකෝ මේ පංචවග්ගීය භික්ඛු. මහණෙනි, බනේ බහුකාරාකෝ මේ පංච, මට මේ පංච වර්ගීය භික්ෂූන් බොහෝ උපකාර කළා. මම පදාන පහිතත්තං උපට්ඨහින්සු, මං වීරිය කරද්දී මට උපස්ථාන කළා. ඒ නිසා මේ ඇත්තන්ට මම පංච වර්ගයන භික්ඛූ නම් මේ පස් වර්ග භික්ෂූන්ට මං ඉස්සෙල්ලාම ධර්මය කියන්න ඕන. ඊට පස්සේ තමයි උන්වහන්සේ බැලුවේ කොහෙද ඉන්නේ කියලා. බලුවාම උන්වහන්සේ දැක්කා මේ පිරිස ඉන්නේ බරණැසීසි පතන මිගදා. උන්වහන්සේට වැඩියා. අතරමඟදී හම්බ වුණා අර උන්වහන්සේ. දැන් අපි යන්නේ වෙන පාරකින්. ඉස්සර පාර නෑ, ඉස්සර තිබිලා තියෙන්නේ මේකේ තියෙනවා ගයාත්‍ර දැන් බෝධිය තියෙනනේ බුද්ධගයා. එතින්දල ගයාවට යන පාරේට, පාරෙන් තමයි බරණැසට හැරෙන්න තිබිලා තියෙන්නේ. දැන් ඒ පාරවල මොකුත් නැහැ, දැන් ගංගතේ. එතකොට ගයාවත් බෝධියත් අතර උන්වහන්සේට මොන ගැහෙනවා කෙනෙක්ව, උපක කියන ආජීවක. ඒ උපක ආජීවක භාග්‍යවතුන් වහන්සේ දුටුපමණින්ම හිත පහදිනවා. පැහැදිලා කියනවා මේ ආයිපුතුන් වහන්ස, දැන් බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ආයිපුතුන් වහන්ස, ඔබ වහන්සේගේ මේ ඇස්කන්නාදී ඉන්ද්‍රියන් හරි පැහැපත්, පරිසුද්ධ චෛවන්නෝ පරියෝදාත. ඔබ වහන්සේගේ මේ ශරීරයේ හැමයි පැහැය දිලිසනවා. කාවිනුවෙන්ද ඔබ පැවිදි වුණේ? ඔබේ ශාස්ත්‍රඥ වහන්සේ කවුද? ඔබ කාගේ ධර්මයකට කැමති කියලා අහනවා. අහනකට තමයි බුදුරජාණන් වහන්සේ මේ ගාතවලින් උත්තර දෙන්නේ. සබ්බා විභූ සබ්බ විදූ හමස්මි, මම මේ සියල්ල මැඩලුව, සියල්ල අවබෝධ කළා, සියලු ධර්මයන් ගැන වැලි වාසය කරනවා. ඊළඟට මම සියල්ල අතහැරියා, තෘෂ්ණාක්ෂයටපත් වුණා, නිදහස් වුණා. ඒ නිසා මම සුඛීය විශිෂ්ට ප්‍රඥාවෙන් මම මේ ඔක්කොම කරගත්තා. මම කවද ඒ වෙනුවෙන් වෙන කෙනෙක් මම හොයන්න ඕනද කියලා. මට ආචාර්යවරයෙක් නැහැ කියන, මට මේක සමකරන්න කෙනෙකුත් නැහැ කියන මගේ අත්දැකීමට, මේ දෙවිමිනිස් ලෝකයේ අතර මේකට සමාන අත්දැකීම ලැබු කෙනෙක් ලෝකෙ වෙන නැහැ කියනවා. ඒ නිසා මේකට කිව්වට කමක් නැහැ කියනවා. මේක කියන්න ඕනේ මෙහෙමයි කියනවා. මම රහත් කෙනෙක් කියනවා. මම අනුත්තර වූ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා. මම හුදෙකලාව සම්බුද්ධත්වයට පත් වුණේ. මම මේ යනවා කියනවා ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්න කාසි කාසි කියලා කියන්නේ බරණැසට. කාසි වලට යනවා කියන්නේ මම අන්ධ භූත ලෝකයට මං අමෘත බෙරය වාදනය කරන්න යනවා කියනවා. ඉතින් මෙහෙම කිව්වහම ආරයට කියවෙනවා යථාකෝත්වං ආවස ප්‍රතිජානාසි අනන්ත ජිනෝති. ඒ කියන්නේ ආයිපතුන් අහසුබහන්ත මේ අනන්තයටම දින්න කියන එකද? අනන්ත ජින කියන්නේ අනන්තයටම දිනපු එක්කෙනා. අනන්තයටම දින්න කියලාද? ඔති මං වගේ කෙනෙකුට දින්න කිව්වට කමන්නේ කියනවා. ලස්සනයි. ඊර්වසි බුදුරජාණන් වහන්සේ වඩිනවා. එහෙට වැඩම කරද්දී අර ඇත්තු තාම දන්නේ නැනේ. දෙවි කෙනෙක්වත් කිව්වේ නැහැ මේ ලස්සනෙන් ගිහින්. නේද? දැන් අනික බලන්නේ හරි පුදුමයි. දැන් ඒ පස්වග භික්ෂුන් වහන්සේලා දාලා ගියා. ආයෙ චෙක් කිරිලි විස්තර හැවිරි දැම්මක් වුණාද? දැන් මොකද වුනේ? ඔත්තු බැලිලි මොකුත් නැහැ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැන් මේගොල්ලොත් ඉතින් මේ පෙරම් පුරාගෙන මේ පළවෙනි බණ අහන්න ආපු පිරිසනේ නේ. පණිවිඩයක් කවුරුත් කිව්වේ නැහැ. ඒක හරි ඒ පැත්ත හිතනකොට තමයි මේකේ ලස්සන පේන්නේ. ඉතින් ඈත පේනවා. භික්ෂුන් වහන්සේලාට පේනවා ඈත. මොකද්ද පේන්නේ? භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. පෙනෙද්දි කියනවා අන්න සමන ගෞතමෙන් වහන්සේ වඩිනවා. ඒක කතා වෙනවා. බාහුලිකු දැන් ප්‍රත්‍ති බහුල වෙලා. පදාන විබ්බන්තු වීරිය ආතෑරියනේ. ආවත්තු බහුල්ලයි ඔය සූපසේට ඔය අහුවෙලා කියන. ඊට පස්සේ කියනවා මේ ආවට කමන්නේ අපි වඳින්න ඕනේ. සෝ නේව අභිවාදී තබ්බන් අපි වඳින්න ඕනේ. න පච්චුට්ඨාන තබ්බන් අපි උපස්ථාන කරන්න ඕනේ නැහැ. පිළිගන්න ඕනේ නැහැ. පාසිවුරු ගන්න ඕනේ නැහැ. වාඩි වෙන්න තැනක් විතරක් අපි හදමු කියලා. දැන් මේ කියන්නේ කාටද? තමන්ට විමුක්තිය අරගෙන එනවා දැන් තමන්ගේ ළඟට. තමන් සොයනදී තමන්ගේ ළඟට අරන් එනවා. බලන්න මේ ලෝකේ හැටිනේ. ඉතින් මේ පස්වග භික්ෂුන් වහන්සේලාට ඒ කාතිකා කරගත්තු විදිහට ඉන්න බැරි වුණා. බුදුරජාන් වහන්සේ වඩෙද්දී තේ පිරිස පාත් සිරු ගත්තා. පාහෝ දණ්ඩ පැන් තිබ්බා. ගෞරව දැක්කුවා. ඉතින් වාඩි වුණා. බුදුන්වහන්සේ දන්නවනේ මේ ඇත්තන්ට මොනවා හරි වුණොත් ධර්ම මාර්ගයට බාධාක් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ නමුත් ආවට පස්සේ මේගොල්ලෝ කතා කරන්නේ මේ ස්වාමීන් වහන්සේලා භික්ෂුන් වහන්සේලා කතා කරන්නේ කොහොමද? ආයිපතුන් වහන්සේ ආයිපතුන් වහන්සේ කී කී අහන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ආයිපතුන් වහන්සේ කියලා කියන්න එපා. අරහං භික්ඛුවේ තථාගතෝ සම්මා සම්බුද්ධෝ. තථාගතයන් වහන්සේ අරහත් සම්මා සම්බුද්ධයි. ඒ නිසා පොඩ්ඩක් මේ ඕදාහත භික්ඛුවේ සෝතන් මේ පොඩ්ඩක් යොමු කරන්න කන් දෙක. අමත මදිගත මට මේ නොමරින ධර්මය හම්බ වුණා. අහං අනුසාසාමි මම මේක කියන්නම්. මම ධර්මයේ කියන්නම්. මම මේ කියන විදිහට ඔබ කළොත් ඔබටත් මේ ජරා මරණ රහිතදී අත්දකින්න පුළුවන් කියනවා. එහෙම කියද්දී මේගොල්ලෝ කියනවා එහෙම කොහොමද? එතකොට ආයිපුතුන් වහන්සේ දැන් මේගොල්ලෝ කියනවා. එතකොට ආයිමුත අච්චර වීරිය කරාදී අච්චර හොඳ අපූර්ව වැඩක ඉදිලා ඉඳලා. මොකද්ද? දුෂ්කර ක්‍රියාවෙන්. අච්චර හොඳ වැඩක ඉදිලා ලබා ගන්න බැරි විශේෂ ඥානේ. දැන් කොහොමද මේ සැප බහුල ජීවිතයක් ගෙවාගෙන ලැබුණේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නෑ මහණෙනි, සැප බහුල ජීවිතයක් ප්‍රත්‍ය බහුල ජීවිතයක් මගේ ජීවිතය තුළ නෑ කියනවා. නෑ කියන මං එහෙම මේ වීරිය ආතහැරපු එක්කෙනෙක් නෙමෙයි කියනවා. වීරිය ආතහැරපු එක්කෙනෙක් නෙමෙයි. මේ නිසා මේ සවන් යමන්න මේකේ තියෙන විශේෂත්වය මේකයි පින්වත්නි. ඒක මං හිතන්නේ ඒක බුදු කෙනෙක් විතරක්ම කරන්න පුළුවන් එකක් වෙන්න ඕන. උන්වහන්සේගේ ජීවිතය තුළ කිසිම විශේෂත්වයක් උන්වහන්සේ පෙන්වන්නේ නෑ. නැත්නම් උන්වහන්සේගේ තියෙන ප්‍රාතිහාරි බලේ අඩුගන්නේ දෙවි කෙනෙක්වත් එවන්න තිබ්බනේ වේලාසනේ. ගිහිල්ලා දෙවියනේ ගිහිල්ලා ලේසි කරන්න. දෙවුරු ඇවිල්ලා කියනවා ස්වාමීනි, අර හාමුදුරුවන්ට කියන වෙන ස්වාමීනි, දැන් අර බවත් ගෞතමයන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා සම්බුදු කෙනෙකුට වඩිනවා, ධර්මයන් කරන්න පුළුවන් වුණාද නැද්ද? බොහොම ලේසියෙන් පුළුවන් දේවල්. නමුත් මේ ස්වභාවය අර නිකලෙස් බවක් තියෙන කෙනෙකුට එහෙම එකක් ඇති වෙන්නේ නැහැ. ඒකයි. ඉතින් මේ නැවතන දුම්පාර කියනකොට බුදුරජාණන් වහන්සේ අහනවා තුන්වෙනි වතාවේ, මහණෙනි අභිජානාත මේනෝ තුම්මේ බිකේ. මහණෙනි අහලා තියෙනවද මම මෙවැනි ප්‍රකාශයක් මෙච්චර බරපතල විදිහට මීට කලින් කියපු අවස්ථාවක්? ඔන්න එන වචනේ නොහෙතම් බන්ති ස්වාමීනි නැත. ඔන්න වචනේ ආවා. ඒ කියන්නේ මේක මාන්නේ තියෙනකන් අල්ලන්න බෑ. ඊරෝසි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි තථාගතයන් වහන්සේ ප්‍රත්‍යබෞල කෙනෙක් නෙමෙයි, වීරිය අත්හැරපු කෙනෙකුත් නෙමෙයි. ඒ මේ අරහත් සම්මා සම්බුද්ධ තථාගතයන් වහන්සේ අරහත්ත්වයට පත් වෙලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ නිසා මේ මං කියන දෙයට සවන් යොමු කරන්න. මේක අවබෝධ කරන්න පුළුවන්, අවබෝධ කරලා ඔබත් වාසය කරන්න කියන අවබෝධය තුළ. ඊට පස්සේ කියනවා මහණෙනි මට පුළුවන් වුණා ඒ පස්වග භික්ෂුන් වහන්සේලාට කාරණාව පැහැදිලි කරන්න. ඊට පස්සේ මම දෙන්නමකට ධර්මයේ අවවාද කරනවා. මේක අව ලස්සන වචනයකයි. දෙනමකට අවවාද කරනවා. ඕවදාමි. අවවාද කරමි. අවවාද කරනවා කියන්නේ මෙහෙම කරන්න, මෙහෙම කරන්න, මෙහෙම හිතන්න, මෙහෙම මෙනෙහි කරන්න දෙනමකට. තුන්නම පිණ්ඩපාතේ වඩිනවා. තුන්නම පිණ්ඩපාතේ ගෙනාම අපි 6 දෙනෙක් කියපෙනවා. භාග්‍යතුන් වහන්සේ අර දිනමයි අර පිණ්ඩපාතේ වඩින තුන්නම. ඊට පස්සේ ඒ තුන්නමට අවවාද කරනවා. මෙහෙම හිතන්න, මෙහෙම කරන්න. අර දෙනම පිණ්ඩපාති වඩිනවා. ඒ දෙනම ගින දාණයෙන් 6 යැපෙනවා. එහෙමයි වෙලා තියෙන්නේ. ඊට පස්සේ කියන මහණෙනි මම මේ විදිහට අවවාද කරද්දී ඒ අයත් ඉපදින ස්වභාවයෙන් හිටපු ඒ අය, ඉපදින දේවල් සොය සොය හිටපු ඒ අය ඒවා අතහැරලා ඉපදීම් රහිත වූ, ඉපදීමක් නැති නිවන සාක්ෂාත් කළා. ඒ නිවන හොය හොය ගිහින් ඉපදීම නැති නිවන සාක්ෂාත් කළා. ජරාවට පත් වෙන ස්වභාවයෙන් ඉඳලා, ජරාවට පත් වෙන දේවල් සොය සොය ඉඳලා ඒවා අතහැරලා ජරා රහිතදී හොය හොය හිටියේ. ඊට පස්සේ ඒගොල්ලෝ ජරා රහිතදී නිවන සාක්ෂාත් කළා. ඉපදීම් රහිත, ජරා රහිත, රෝග රහිත, මරණ රහිත, ශෝක රහිත, කිලිටවීම් රහිත වූ අනුත්තර යෝගක්ෂේම නිවන සාක්ෂාත් කළා. ඒගොල්ලන්ටම අවබෝධය ඇති වුණා කියනවා. ඥානංචපන නේසං. ඒගොල්ලන්ටම අවබෝධය ඇති වුණා. ඒගොල්ලන්ට අවබෝධය ඇති වුණා මේ ඇතිවෙච්ච විමුක්තිය, ඒ කියන්නේ මේ නිදහස් වීම ආය ආපස්සට හැරෙන්නේ නැහැ කියලා. මේක තමයි අන්තිම ඉපදීම. ආය පුනර්භවෙන්නේ නැහැ කියලා ඒගොල්ලන්ටම අවබෝධ වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකේ තියෙනවා කාමගුණ පහක්. මේ කාමයයි කාමයේ තියෙන ලක්ෂණ පහක් තියෙනවා. ඒ තමයි කාමගුණ පහ තමයි. ඔව්. ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය රූප වූ, කාමූප සංගීත වූ, රජනීය වූ, ඇසෙන් දත යුතු රූප. ඒකෙන් ඇහෙන් දකින්න රූපේ ලක්ෂණේ මොකද්ද? කාමය ඇති කරන. කාමය කියන්නේ හිත ඇදිලා යනවා. රජනියෝ. ඔව්, හිත කිලුට වෙනවා. ඒක දිහා ඇදිලා ගියාම ඒ හේතුවෙන් හිත කිලුට වෙනවා. ඊදඟට ඒක හරි ලස්සනට පේනවා. ප්‍රිය රූපං. මනාප. ඒක හරි කැමැත්ත ඇති වෙනවා. කාන්ත. ඒ වගේම තමයි කියනවා කණින් ගන්න ශබ්ද තියෙනවා කියලා. කණින් ගන්න ශබ්ද තියෙනවා. මේ શબ્දයට ඇදිලා යනවා. ආසයි, කැමැත්ත ඇති වෙනවා. එතකොට ඒක අහගෙන ඉන්නකොට තමන්ගේ හිතේ කෙලෙස් ඇති වෙනවා. ඒ වගේම තියෙනවා නාසීර දැනෙන ගඳ සුවඳ. ඒ වගේම තියෙනවා දිවට දැනෙන රස. ඒ වගේම කයට දැනෙන පහස. මහණෙනි, මේවට කියන්නේ පංචකාම ගුණ කියලා. දැන් ඔය දැන් මේ ලෝකය හසුරවන්නේ ඕකන පංචකාමෙන් තමයි. ලෝකේ මේක සැඩ පහරක් වගේ කාම ඕග. ඕග කියන්නේ වේගෙන් ගහගෙන යන එකට. එතකොට කෙනෙකුට ඇහෙන් රූපයට දැකලා වේගෙන් ඒක ගහගෙන යනවා. ඒ කියන්නේ දැන් පුංචි දෙයකට, දැන් අපි ගත්තොත් ඇහෙන් රූපය කිව්වම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මහ විශාල රූප කියලා. කෙනෙකුට මේ මොබයිල් ෆෝන් එක ඇති, මේ චූටි ටෙලිෆෝන් එක තියෙන, මේ අඟල් දෙකේ තුනේ. ඒකෙන් පේනවා Tamanට ඕන කරන ඔක්කොම දේවල් ටික. ඊට පස්සේ ආ ඒක බල බල ඒක ඇදිලා යනවා. යා සැඩ පහරට අහු වුණා වගේ. ඕනම් ඊට ටිකක් ලොකු එකක් පුළුවනි. ඒ මොකද්ද? ඔව්, ලොකු අර තුනියක ලැප්ටොප්. ඊට ටිකක් ලොකු එකක් පුළුවනි. එතකොට මේ හැම එකකින්ම මොකද්ද වෙන්නේ? මේ රූපයේ නැමැති, කාමයේ නැමැති, පංචකාමයෙන් එන කාම ගුණින් යුත් රූපයේ නැමැති සැඩ පහරට යාගේ හිතයි කය වචනය කිතු විලා ගහගෙන යනවා. වෙනවද නැද්ද? ඒ શબ્දයට එකතු විලා යාගේ හිතයි කය වචනය ගහගෙන යනවා. අය නැවතිලි නෑ. නැවතිලි නෑ. ගන්ධ සුවඳට එකතු විලා, රසයට එකතු විලා, පහසට එකතු විලා මෙයාව ආයි ගොඩ එන්න බෑ. ලීසි කෙනෙක් ගොඩ එන්නේ නෑ. ඒකයි. ඊට පස්සේ කියනවා මහණෙනි, යම් කිසි ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ මේ පංචකාම ගුණයන්ට අහු වුණොත්, මේකට රැවටුනොත්, මේකේ මෙයාගේ හිත බැසගත්තොත්, මේකේ මෙයා ආස්වාදයෙන් හෙව්වොත්, ආදීනව මෙනේ නොකළොත්, මෙයා මේකෙන් ගැලවෙන්න ඕන කියන අදහස නැතුව හිටියොත්, ඒක පවිතු මාරයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියන්නේ. ඒ කියන්නේ මාරයා කියලා කියන්නේ ආධිපතෙයානං අග්ගෝ, ලෝකයේහි අධිපතිභාවයේ දරණාගෙන් අග්‍ර. ඒක තානාන්තරය, තනතුර. ඒ තනතුරේ ස්වභාවය මොකද්ද? අපි කිව්ව මෙහෙම, දැන් මේ අපි ඔක්කොම ඉන්නවා කිව්ව මෙතන කූඩු කළා. අපි කූඩු කළා, වට කළා තියෙනවා. අපිට ඉතින් කන්න බොන්න දෙනවා හොඳට. කෙනෙක්කපත් වෙනවා අපිට පැනලා යන්න නොදී සතුරු කර කර තියාපන් කියලා. ඒතර යාට බැනල වැඩක් තියනවාද අපි? ඈ? එයාට බැනල වැඩක් තියනවාද අපි? නෑ. එයාගේ ඩියුටිය මොකද්ද? ඉන්න පිරිසට සතුටු කර කර යන්න නොදී තියාගන්න එක. ඒකට තමයි එයාපත් උනේ. ඒක එයාගේ රස්සාව. එතකොට එයා ඒකට ගැලපෙන්න එයාගේ සේනාව එයාගේ පිරිසට කියනවා මෙහෙමයි, මේ උන්ට හොඳට කන්න බොන්න දීපල්ලා. හැබැයි එකෙකුටවත් පෑනල යන්න බෑ. මොකද මේ පෑනල යන්න නෙමෙයි එයාගේ කාර්යභාරය මොකද්ද? රඳවන එක. ඒකට කකාවි බින්න බයින ඔහෙ නිසා යන්න බැරි. ඔහෙ අපිට කරදර කරනවා. ඔහෙගේ පිරිස කරදර කරනවා. ඒක තමයි එහෙගෙත් එහෙගේ පිරිසගෙත් ස්වභාවය. ඒකට මේ ඔහේ මෙහෙම කරා කිය කිය හරියන්නේ නැහැ. ඒක ඒ යම් කිසි කෙනෙකුට පැනලා යන්න අවශ්‍ය නැහැ. ඒ ඉන්න පිරිසේවත් කට්ටිය දැනගත යුතු නැහැ. ඇයි? දැනගත්තොත් එීම ඒකෙන් යනවනේ කටින් කට. ඊට දැනගන්න ඕකම. ඊට පස්සේ යා තියෙන්නේ නැති ප්‍රශ්නයක අර පටලවනවා ඊට පස්සේ. ආ, ඔබද මේ චණ්ඩිකම් කරේ කියලා. වෙනවද නැද්ද? ඒ ලෝක ස්වභාවය නේද? ආන් ඒ ලෝක ස්වභාවය තුළ ඒ මායාට කැමති දෙයක් කරන්න පුළුවන් කියනවා පංචකාම ගුණයට අහුවෙච්ච එක්කෙනාට. කියනවා ඒක හරියට මහණෙනි, මිගෝ බද්දු පාසරාසින්. ඔව් මුවෙක් ඉන්නවා අහු වෙලා තොණ්ඩුවකට. පාසරාස කිව්වේ පාස කිව්වේ තොණ්ඩුව. පාසරාස කියන්නේ තොණ්ඩු රාශියකට. තොණ්ඩුවකට තොණ්ඩු ගොඩකට අහු වෙලා. අහු වෙලා හැබැයි ඒ තොණ්ඩු ගොඩේට අහු වෙලා එහෙමම බුදි. අදිසයේය. එහෙමම නිදි. කවුද? මුවා. එතකොට වැද්දා එනවා. වැද්දා එනවා මුවාව අල්ල ගන්න එනවා. ආපු ගමන් ඒ වැද්දා එද්දි මුවාට කිසි දෙයක් කර කියා ගන්න බෑ. ඇයි? මුවා ඉන්නේ වැද්දාගේ උගුලේ. වැද්දාගේ උගුලේ මුවා ඉන්නේ. මුවාට කිසි දෙයක් කර ගන්න බෑ. මහණෙනි, ඒ වගේ තමයි යම් කිසි කෙනෙක් ඇහින් දකින රූපේ, කනෙන් අහන ශබ්දේ ප්‍රියමනාප, නාසයෙන් දැනෙන ප්‍රියමනාප ගන්ධ සුවඳ, දිවට දැනෙන ප්‍රියමනාප රසේ, කායට දැනෙන ප්‍රියමනාප පාස කියන මේ වයනන් යාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ යා ඉන්නේ තොණ්ඩුවකට අහු වෙලා කියන. එයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියන. මහණෙනි, යම් කිසි ශ්‍රමණෙක් හෝ බ්‍රාහ්මණෙක් හෝ ශ්‍රමණයන් හෝ බ්‍රාහ්මණයන් හෝ ඉන්නවා මේ පංචකාමයන්ට අහු වෙන්නේ නැහැ. ඒකට මුලා වෙන්නේ නැහැ. ඒක බැසගන්නේ නැහැ. ඒකෙන් තමන්ට සිද්ධ වෙන හානිය නිතර මෙනෙහි කරනවා, නිතර දකිනවා. එයා මේකෙන් ඈතර වෙන ප්‍රඥාව හසුරුවනවා. එහෙම තමයි මෙයා පංචකාමේ පරිහරණය කරන්න බෝ. පරිහරණය කරන්න වෙනවනේ. ඇයි? ඇසකරණාසී දිවකය තමන් ළඟ තියෙනවනේ. ඒතර එයා එහෙම තමයි පරිහරණය කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එයා කරදිරීටපත් වෙලා නෑ කියනවා. එයා මාර්යාට එකපාට අහුවෙන්නේ නෑ කියනවා. ඒක කොහොමද? මේ වනාන්තරයේක මුවෙක් ඉන්නවා තොණ්ඩුවකට අහුවෙලා නැති. තොණ්ඩුවකට අහුවෙලා, උගුලකට අහුවෙලා නැති මුවෙක් ඉන්නවා වනාන්තරයේක නිදාගෙන. එතකොට මේ වනාන්තරේ නිදාගෙන ඉන්න මුවාට ඇහෙනවා ඈතම වැද්දා එනවා. මුවාට දුවන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි? හේතුව තොණ්ඩුවට අහුවෙලා නැති නිසා. මහණෙනි, ඒ වගේ තමයි කියනවා. එතකොට මුවාට කැමති දිශාවකට යන්න පුළුවන් කියනවා. වැද්දාගෙන් බේරිලා ඉන්නේ, කැමති පළාතකට දුවලා යන්න පුළුවන් කියනවා. තොණ්ඩුවේ නැහැ කියනවා යා. ඒ වගේ තමයි කියනවා, යම් පිසිසමන බ්‍රාහ්මණවරුන් ඇහැට පේන රූපය, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට කයට දැනෙන පහස කියන මේ පංච කාමයන්ට නොඇලි, එහි මුසපත් නොවි, එහි වැළඳ නොගෙනය, එහි ආදීනව මෙනෙහි කර කර එයින් ගැලවෙන්න ඕනේ කියලා නුවණ පාවිච්චි කර කර ඒවා පරිහරණය කරනවා නම් එයාට නිදහස් වෙන අවස්ථාව තියෙනවා කියනවා. මහණෙනි, මේ වනාන්තරේ හැසිරෙන මුවෙක් ඉන්නවා. මේ මුවාට කිසි බයක් නැහැ තමන් තොණ්ඩුවකට අහුවෙලා නැති නිසා. ඒතර විශ්වාසයෙන් යුතු මේ මුවා කැලේ ඇවිදිනවා. විශ්වාසයෙන් යුතු මේ මුවා වාඩි වෙලා ඉන්නවා කැලේ. මේ මුවා විශ්වාසයෙන් යුතු කැලේ හිටගෙන ඉන්නවා. මේ මුවා කැලේ විශ්වාසයකින් යුතු හාන්සි වෙලා ඉන්නවා. මාව දැන් මොකෙක්වත් අල්ලන්නේ නැහැ කියලා. එතකොට මුවාගේ හිතට බයක් දැනෙන්නේ නැහැ. මොකද මුවාට තේරෙනවා මේ මට දැන් මම ඉන්න තත්ත්වය අනුව වැද්දාට මට මොකද කරන්න බෑ කියලා. මහණෙනි, ඒ වගේ තමයි භික්ෂුව විවිච්චේව කාමේහි, කාමයන්ගෙන් වෙන් වෙලා, විවිච්ච අකුසලේහි ධම්මේහි, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා, සවිතක්කං සවිචාරං විතර්ක විචාර සහිතව, විවේකජං විවේකයෙන් හටගත්, ප්‍රීති සුඛං ප්‍රීති සුඛයෙන් යුතු, පඨමඥානං උපසම්පද්ද විරති. පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. එයා තුන්ඩුවට අහුවෙච්ච නැති නිදහසේ වනාන්තරයේ හැසිරෙන අර වැද්දාගෙන් අනතුරකට භාජනය නොවන අවස්ථාවේ ඉන්න මුවා වගේ කියනවා. අයං උච්චති භික්ඛේ මෙයා මහණේ මෙයාට තමයි කියන්නේ මේ භික්ෂුවට කියන අන්ධ මකාසි මාරං මාර්යාට පේන්න තියෙන පැත්ත වැහුවා කියනවා. අපදං වදිත්වා මාර චක්කුං. එතන මාර්යාගේ ඇස්වලට වැලි ගැහුවා කියනවා. අදස්සනංගතෝ පාපිමතු මා පවිතු මාර්යාට නොපෙනෙන ස්වභාවයෙන් යා ඉන්නේ කියනවා. බලන්න හරි පුදුම දෙයක් නේ මේක. බලන්න උන්වහන්සේගේ ඒ පෙන්නා දෙන දේවල් මේ ලෝකේ මේ විදි අපිට සාමාන්‍යයෙන් අපේ කතා විශේෂයට එච්චර තේරෙන්නේ නැති තරම්. ඊට පස්සේ උන්වහන්සේ දෙවෙනි ධ්‍යානයේ තෝරනවා මහණෙනි, විතක් විචාර සංසිඳවාගෙන ආධ්‍යාත්මී සම්ප්‍රසාදණයෙන් යුතු සිතේ එකඟ බව තියෙන විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. මේකටත් කියන්නේ මහණෙනි, මාර්යාට පේන්නේ නැති දැනකට ගියා කියලා ඔහුගේ ඇස් වලට වැලි ගැගුවා වගේ වැඩක් කියලා මේක. ඔහුට පේන්නේ නැහැ කියන්නේ මේ කරන වැඩේ. ඒකෙන් ඔහු හැමතිස්සෙම එහෙනම් අල්ලන්නේ කුමක් කරාද? කාමිහරහා. ඒ වගේම මහණෙනි, භික්ෂුව ප්‍රීතියට නොඇලි විරාගයෙන් උපේක්ෂාවෙන් යුතුව සිහි නුවණ දියුණු කරගෙන කයින් සැපයක් විඳිමින් සාන්ත වූ උපේක්ෂාවෙන් යුතුව ආර්යයන් වහන්සේලා ඒ විහරණේ සාන්තය කියයිද ඒ සැප විහරණෙන් යුතුව තෘතීය ධ්‍යානයේ උපදවාගෙන වාසය කරනවා. ඊළඟට මහණෙනි, සැපයක් ප්‍රහාණය කරලා දුකත් ප්‍රහාණය කරලා, සැප දුක කියන එක කයට සම්බන්ධ. සැප කියලා යොදන්නේ කයට දැනෙන සැපේ. දුක කියලා යොදන්නේ කයට දැනෙන දුක. එතකොට කයට දැනෙන සැප දුක් දෙකම ප්‍රහාණය කරලා පුබ්බේව සෝමනස දෝමනසණං අත්තංගම. සීතර දැනෙන සැපය සොම්නස, සීතර දැනෙන දුක දොම්නස. එතකොට සීතර දැනෙන සොම්නස දොම්නසත් කලින්ම අත්හැරලා දුක් සැප රහිත වූ උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු හතරෙනි ධ්‍යානෙත් උපදවාගෙන කෙනෙක් වාසය කරනවා. එතකොට ඒ කිනාට කියනවා, එයා ඒ භික්ෂුවට කියනවා, මියා නම් අනේ මාර්යාගේ ඇස් වැහුවා කියනවා. ඇස් වලට වැලි ගැහුවා කියනවා. මාර්යා පේන්නේ නැති තැනකට ගියා කියනවා. දැන් බලන්න එතකොට තේරෙනවනේ සමාධියෙන් ලැබෙන රුකුල කොයිතරම් රුකුලක් ලැබෙනවදනේ කෙනෙකුට. ඊරවසිකින පුණජ පරම්පෙක්කේ මහන්නේ, ඒ වගේම සියලු රූප සංඥා ඉක්මවා ගොරෝසු සංඥාව අත්හැරලා නානත්ත්ව සංඥාව මෙනෙහි කරන්නේ නැතුව, ඒ කියන්නේ එක එක අරමුණු වලට හිත පිටවන්නේ නැතුව එක අරමුණකට යා එනවා. අනන්තු ආකාසු, ආකාසේ අනන්තයි කියන අරමුණට එනවා. ඒක විතරක් වඩනවා. වඩනකට යා අනන්ත ආකාශ කියන සමාපත්තියකට යනවා. ඒකට කියනවා ආකාසානං ඡායතන. මහණෙනි, කෙනෙක් එතනට ගියා නම් සමාධියකින් ඔහු ඒ භික්ෂු මාර්යාගේ දැහැට ඇහැට පේන්නේ නැති වෙන්න ගියා කියනවා. ඇහැට වැලි ගැව්වා කියනවා. අපි සාමාන්‍ය කතාවේ කියන එක නෙමෙයි. අපි මොන හරි අපි ඇස්වලට ගහලා ගියා නේ, ඔබ අහන්නේ නැද්ද අපි එහෙම? මියා හිමීට අපේ ඇස්වලටත් වැලි ගහලා මියාගේ වැඩේ කරගත්තු හැටි කියලා අපි කියන්නේ නැද්ද එහෙම? සාමාන්‍ය ලෝකේ අපිට හොරෙන් මොනවා හරි කළොත් ඒක මේ විවාහරේ කියන්නේ. අපි සාමාන්‍ය ඒකේ යොදන්නේ පැනල යනවට නේ, අරගේ ඇස්වලට වැලි ගහලා පැනන කියලා. ඒ විවාහරේ කියන කතාව ලස්සන කතාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ඒ වගේම ඒ සියලු ආකාරයෙන් ආකාශය අනන්තයි කියන සංඥාව ඉක්පවා ගිහිල්ලා ඒ ආකාශය අනන්තයි කියන සංඥාව දැනගත් එකක් තියෙනවානේ විඥානේ. ඒ විඥානය ගැන මෙනෙහි කරේ ඒ විඥානය අනන්තයි කියලා. එතකොට ඒ විඥානං ඡායතන සමාධියට යා හිත පිටව ගන්නවා කියන. ඊට පස්සේ විඥානය වැඩුවට පස්සේ ඒ එතනත් මාරයට වැලි ගැව්වා කියලා. ඊට පස්සේ ඒ විඥානය තුල සාර වශයෙන් මුකුත් නැහැ කියලා. කිසිවක් නැහැ කියලා. ඔව් වඩනකට ආකින්චඤ්ඤායතර සමාධියට යනවා කියලා. ඊට පස්සේ එතන තියෙනවා කිසිවක් නැහැ කියන සංඥාව. එතකොට ඒ සංඥාවත් නැතුව ඉන්න පුරුදු කරා. මේ සංඥා නැතු යන්නේ සංඥා ඇත්තිත් නැති නැත්තිත් නැති ස්වභාවයෙන් ඉන්නවා කියන්නේ. ඒකට කියනවා නේව සංඥා නා සංඥායතන. ඊට පස්සේ මේකත් නැතුව සංඥා විඳීම් දෙක නිරුද්ධ කරලා සංඥා වේදිත නිරෝධයට පැමිණලා වාසය කරනවා කියන ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රිනු ශේකලා කියනවා. මහණෙනි අන්නේ භික්ෂුවට කියන්නේ මාර්යාගේ ඇසුත් අන්ධ කළා. ඔහුට වැලිත් ගැහුවා. ඔහුට නොපෙනෙන තැනටත් ගියා. තින්නෝ ලෝකේ විසත්තිකං, මේ ඉතර වෙන්න බැරි ලෝකෙන් ඈතර වුණා. ඒ ඈතර වෙච්ච එකනා නිදහසින මුවා වගේ කියනවා. සෝ විසත්තෝ ගච්ඡති, නිදහසේ ඇවිදගෙන යනවා. විසත්තෝ තිට්ඨති, කිසිබක් නිදහසේ හිටගෙන ඉන්නවා. විසත්තෝ නිසීතති, නිදහසේ වාඩි වෙලා ඉන්නවා. විසත්තෝ සේයං කපති, හරි නිදහසේ හාන්සි වෙලා ඉන්නවා. තංකිස්ස හේතු, ඒකට හේතුව මොකද? මාර්යාගෙන් එයා නිදහස් වුණා කියලා. මේක බුදු කෙනෙකුගේ ලෝකෙ මිසක් වෙන වෙන කිසිම කෙනෙකුගේ ලෝකයක මේ කතා බහ නැහැ. මේ දර්ශනය නැහැ. මේ මාර්ගය නැහැ. මේ වැඩපිළිවෙල නැහැ. මේ අත්දැකීම් නැහැ. මේ පෙන්නා දෙන ජාති ජරා මරණ ශෝක කිලුට වීම රහිත අත්දැකීම මේ ලෝකෙ වෙන කොහේවත්ම නැහැ. මේ සියල්ල ලබා දුන්නේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උදාර ජීවිතයට නමස්කාර වේවා. සාදු. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් ස්වාඛාත වූ ධර්මයට නමස්කාර වේවා. සාදු. සාදු. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ හැසිර මුවන් පරිද්දෙන් තොණ්ඩුවට හස නොවේ මුවන් පරිද්දෙන් නිදහසේ සක්මන් කළ, නිදහසේ වැඩ සිටි ඒ රහතන් වහන්සේලාට නමස්කාර වේවා. සාදු. සාදු. ධම්සිහනද